සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස විඤ්ඤා උප්පත සංසෙන්තා අවිඤ්ඤා නිපත සංවරා සංඝෝ පවජමානං බුද්ධෝ පවද සංවරෝති විහාරවාසී ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි බම්බලි පිටිය මෙත්තාරාමයේ පැවැත්වෙච්ච මේ පින්තුන් අද මේ පුන් පොහෝ දින උදෑසන සිදු කරන ධර්ම සාකච්ඡාමය ධර්ම දේශනාමය වැඩසටහනට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි මේ වෙලාව වෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවටයි. ධර්මයේ පිළිබඳව මේ අසන්න තියෙන ගැටලු නිරාකරණය කරගන්නද තියෙන අවස්ථාව. මේ අසන්න තියෙන ධම් ගැටලු ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්, නැත්නම් වාචිකව Tamante ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ ප්‍රශ්න වලට අපට පුළුවන් ආකාරයට පිළිතුරු දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අද අපි මේ පින්නතුන් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉන්දියාවට වඩා ලංකාවේ ප්‍රසිද්ධ වීමට හේතුව කුමක්ද කියලා. දැන් බුදුහාමුදුර ඉපදෙච්ච රට ඉන්දියාව. නමුත් ඉන්දියාවට වඩා ලංකාවේ ප්‍රසිද්ධ වීමට හේතුව කුමක්ද කියලා මේ අහන්නේ. එතකොට මේක ඇත්තෙන්ම කාලානුරූප වෙනස් වෙලා තියෙනවා. දැන් ප්‍රසිද්ධ වීම කියන එකයි ජනප්‍රිය වීම කියන එකයි දෙකම. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කෙනෙකුට ඉක්මනට. නමුත් ජනප්‍රිය වෙන එක එච්චර ලේසි නෑ. දැන් අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් හුඟක් ඉන්නවා. එක වැරද්දක් කරලා ප්‍රසිද්ධ වෙනවා. පත්තරෙන් වල පිටුවම දාන. ලංකාවේම කටිය දාන ඔයගෙන. නමුත් ජනප්‍රිය වෙන්න එහෙම බෑ. ඒ නිසා ප්‍රසිද්ධ වීම කියන්නේ හුඟක් අය දැනගන්නවා කියන එක, ප්‍රසිද්ධ කියන එක හොඳට ව්‍යාප්ත වෙනවායි කියන එක නැත්නම් දැනුවත් වෙනවායි කියන එක ප්‍රසිද්ධ වෙනවායි කියන්නේ. බුදුදහම ගත්තත් ඉන්දියාව විශාල රටක්. දැනට තියෙනටත් වඩා විශාලයි එකල ඉන්දියාව නැත්නම් දඹදිව කිව්වේක. දැනට බෙදිලා තියෙන බංගලාදේශය, නේපාල ආදී බොහෝ රටවලුත් එකල දඹදිවට අයිතිව තිබුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ එතෙන් පටන් අවුරුදු 45ක කාලයක් අතිශයින්ම ව්‍යාප්තව ප්‍රසිද්ධව පැවතියා. ඒ වගේම එකල බොහෝ ආගම් පැවතියා ඉන්දියාවේ. දෘෂ්ටි හැටියට ගත්තොතින් දෘෂ්ටි 62ක් තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ අතර ප්‍රසිද්ධ ආගම් තිබුණා ජෛන ආගම, නිගණ්ඨ ආගම, ඒ වගේම ෂඩ් දර්ශන, වෛදික ආගම, නැත්නම් හින්දු දහම, මියාදී හුඟක් ආගම් තිබුණා. ඒ අතරින් ඉන්දියාව ප්‍රමුඛ ස්ථානයට ආවා බුදු දහමින්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ යටතේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ දහම් පණිවිඩය අරගෙන දම් දනව් සිසාරා වැඩම කළා. උන්වහන්සේලා කන්නිට චාරිකාවෙන් හැසිරෙමින් මේ දහම ලෝකයාට ප්‍රකාශ කළා. ප්‍රථමයෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළා මුලින්ම ස්වාමීන් වහන්සේලා 60 දෙනා සම්පූර්ණ වෙච්ච අවස්ථාවකදී. රහතන් වහන්සේලා 69 සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී බුදුහාමුදුර විශේෂ ප්‍රකාශයක් කළා ස්වාමීන් වහන්සේලාට. ඒ තමයි ඡරත වික්ෂවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා. මහණෙනි ලෝකයාට හිතසුව පිණිස දහම් ශාලිකාවෙන් හැසිරෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රකාශයක් කළ විශේෂ ප්‍රකාශයක්. මහණෙනි ඔබත් මමත් මේ සසර බොහෝ කාලයක් මේ අවිද්‍යාවෙන් මුලා වෙලා තෘෂ්ණාවෙන් ඇලිලා බොහෝ කලක් අප සසර බවෙන් බවට සැරිසැරියා. අනන්ත අප්‍රමාණ සසර දුකින්ද මේ දුකෙන් ඔබත් මමත් අද නිදහස් වුණා. මේ නිදහස් වෙච්ච නිදහසේ පණිවිඩය දේශනා කරමින් ගම් දනව් කරා හැසිරෙන්න ඒ අතරේ විශේෂ ප්‍රකාශයක් කළා. කුමක්ද? මා ඒ කේන ද්වි අගමිත්ත. මා ඒ කේන ද්වි අගමිත්ත කියලා. ඒක තේරුම තමයි දෙන්නේක් බැගින්න්නේ පා එක්කෙනා බැගින් වැඩම කරමින් සිය දහම දේශනා කරන්න කියලා. මුලින්ම ස්වාමීන් වහන්සේලා 69 හිටියේ. ඒ 69කින් වැඩි පිරිසකට සේවයක් කිරීමේ අභිලාෂයෙන් බුදුහාමුදුරු දේශනා කළේ තනි තනිවම වැඩම කරන්න කියලා. ඒ ආකාරයට උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය කළා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ සේවයේ නියුක්ත වුණා. ඒ නිසා බොහෝ දෙනෙක් සිය දහස් ගණනින් මහාන වුණා, ලක්ෂ ගණනින් ශ්‍රාවකයන් බිහි වුණා. ඒ නිසා බුදුහාමුදුරු අවුරුදු 45ක් සිටේ මුල් කාලේ අතිශය ජනප්‍රිය ආගමක් බවට පත් වුණ ඉන්දියාවේ. ඒ විතරක් නෙමෙයි මනුස්ස ලෝක විතරක් නෙමෙයි දිවි ලෝක දක්වාම මේ දහම් පණිවිඩය රැගෙන ගියා. එහෙම කාලයක් ගත වෙලා ඊට පස්සේ අවුරුදු 100ක් ගත වෙනකොට කාලාසෝක පණිවිඩ ධර්ම බුදුරජාන් වහන්සේ තුනන් පාල මාස 3ක් ගත වෙනකොට මේ ශාසනයන් කිසි පසුබෑමකට ලක් වුණා. බුදුහාමුදුරු පිරුණට ආට පස්සේ ස්වාමීන් වහන්සේලා බොහෝ දිනෙක කම්පාවටපත් වුණා. ඇතැම් විට පුතත් යන ස්වාමීන් වහන්සේලා අධෛර්යමත් වුණා. මෙන්න මෙවැනි සත්‍යයක් මත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිව්පිරිස් නිව්‍යාපත් මහ රහතන් වහන්සේලා 500 නමක් මූලිකත්වය අරගෙන ප්‍රථම ධර්ම සංගායන පවත්වලා මේ ශාසනය බොහෝ කලක් ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සිදු කළා. එහෙදී උන්වහන්සේලා එකල රජ වෙලා සිටිය අජාසත් රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන රජතුමාගේ අනුග්‍රහය සහිතව ජරා වාස විලාසිතේ විහෙර විහාරස්ථාන ඉක්මනින් පිළිසකර කළා. තුන් මාසයක් ඇතුළතදී සියල්ලක්ම නගා සිටුවලා තුන් මාසයක ඇවෑමෙන් පළමුව ධර්ම සංගායන පැවැත්වුවා. එහෙදී සිදුවෙච්ච ප්‍රධානම කාරණයක් තමයි විසිරිලාසිතේ ධර්මය එක ක්‍රමානුකූලව සකස් කරාමේ ස්වාමීන් වහන්සේලා. ප්‍රධාන වශයෙන් ධර්ම විනය හැටියට බෙදුවා. ඒ වගේම සූත්‍ර විනය අභිධර්ම හැටියට බෙදුවා. ඒ වගේම සූත්‍ර පිටකයේ නැවත නිකාය හැටියට පහකට බෙදුවා. ඒ වගේම විනය පිටකයක් නැවත පහකට බෙදුවා. අභිධර්ම පිටකයේ කොටස් 7කට බෙදලා තිබුණා. මෙන්න මේ වගේ ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක ඉතාම විධිමත් විදිහට සකස් කළා. දැන් සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම අනුපිළිවෙල දකින්න ලැබෙනවා ඔබට. එහිදී විවිධ ක්‍රමවේදයන් අනුව මේව බෙදලා ඉතාමත් මනමින් සකස් කළා විතරක් නෙවෙයි, පළවෙනි ධර්ම සංගායනාවන් අනතුරුව මේ ධර්මයේ චිරස්ථිතිය සඳහා විශේෂිත වූ වැඩපිළිවෙලක් සිදු කළා. ඒ තමයි මේ ධර්ම කොටස් එක එක ස්වාමින් වහන්සේට බාර දුන්නා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය ආදී වශයෙන් ප්‍රධාන නිකාය ග්‍රන්ථ, ඒ වගේම අභිධර්ම පිටකය. අභිධර්ම පිටකයේ විශේෂයෙන්ම සරියුත් සාන්දරන් කිස්ති පිටසට බාර දුන්නා. විනය පිටකයේ උපාලි ස්වාමීන් වහන්සේට බාර දුන්නා උන්වහන්සේගේ කිස්ති පිටසයිතව. ඒ වගේම දීඝනිකාය ආනන්ද හාමුදුරන්ට බාර දුන්නා. සංයුත්තනිකාය මහා කාශ්‍යප හාමුදුරන්ට බාර දුන්නා. මජ්ක්‍ධිමනිකාය මහා කාශ්‍යප හාමුදුරන්ට බාර දුන්නා. මෙන්න මේ වගේ විශේෂ කොටස් බාර දීලා මේ ශාසනය ගෙන යන විතරක් නෙවෙයි ධර්මයේ චිරස්ථිතිය කිරීම සඳහා බහනක ක්‍රමයක් පටන් ගත්තා. කටපාඩමින් පරපුරෙන් පරපුර රැගෙන යන්නට මේක බාර දුන්නා. ඒ නිසා ප්‍රථම ධර්ම සංගායනාවේ ඉතාමත් ශක්තිමත් වුණා මේ ශාසනය සහ ධර්මය. එහෙම ඇති වෙච්ච ශාසනය අවුරුදු 100ක් ගත වෙනකොට නැවත වතාවක් යම් කිසි විදියෙ පසුබෑමකට ලක් වුණා. ඒ ලක් වෙච්ච සමයේදී එකල සිටියේ කාලාසෝක රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන යස ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේලා 700 නමකගේ සහභාගීත්වයෙන් නැවත සංගායනා පැවැත්වුවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ. එහෙම වසර 100කට පස්සේ ඇතිවෙච්ච ශාසනය තුල නැවත වතාවක් මේ ශාසනය ප්‍රතිස්ථාපනය වුණා, තහවුරු වුණා. නැවත අවුරුදු 236ක් යනකොට බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 230ක් යනකොට නැවත මේ ශාසනය පසුබෑමකට ලක් වුණා. වෙනත් ආගමික අය විවිධ විදිහේ ලාභ ප්‍රයෝජන සඳහා මේ ශාසනයට ඇතුළත් වෙලා ශාසනයේ දුරු මත ව්‍යාප්ත කළා. යම් කිසි විදිහේ පරිහානියකට ලක් කරන්න උත්සාහ වෙච්ච අවස්ථාවක නැවත වතාවක් ස්වාමීන් වහන්සේලා මූලිකත්වය අරගෙන විශේෂයෙන් ඒ කාලේ හිටිය මහා අධිරාජ්‍යයක හැටියට හිටිය අශෝක රජතුමාගේ දායකත්වය ලබාගෙන විශේෂයෙන්ම මොග්ගලි පොතිස්ස හාමුදුරන්ගේ මූලිකත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුවා. ඒ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ඇතිවෙච්ච ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ රටවල් 9කට ස්වාමීන් වහන්සේලා වැඩම කළා ධර්මයේ රැගෙන. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි ලංකා පැතර බුදුදහම හැරෙන්නේ. අපි මේ විස්තරය කලේ දැන් ලංකාවේ බුදුදහම ප්‍රසිද්ධ වීමට බලපාපු හේතු කුමක්ද කියන ප්‍රශ්නයට මේ උත්තරේ මෙයන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තුන්වෙනි ධර්ම සංගායනා ප්‍රතිපලයක් හැටියට ලෝකයේ රටවල් 9කට බුදුදහම රැගෙන ගියා ස්වාමීන් වහන්සේලා. ඒ යන ගමනේදී ලංකාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඉතාමත්ම මැනවින් මේ ධර්මයේ ලංකාවෙහි ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළා. එහෙදී උන්වහන්සේ විශේෂයෙන් ධර්ම ප්‍රචාරය සඳහා තෝරාගත් ස්වාමීන් වහන්සේලාගෙන් මේක මැනවින් පේනවා. තාමත් ඉදීමත් වැඩ පිළිවෙලක් මේ සඳහා කළා. උන්වහන්සේ වැඩම කරනකොට උපසම්බදා ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩියා. ඒ වගේම සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියා. ඒ වගේම ගිහි උපාසකයෙක් ආවා. උපසම්බදා ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩම කළේ ප්‍රධාන වශයෙන්ම උපසම්බදා විනය කර්මයන් සිදු කිරීම සඳහා ආමුවාසී සිටියුතු ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව. ඒ වගේම සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරගෙන ආවා. මේ අපේ ගිහියන්ට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ආදර්ශය ලබා දෙන්න. ගිහි උපාසකයෙක් රැගෙන ආවා. ගිහියෙක් කොහොමද ස්වාමීන් වහන්සේට සලකන්න ඕනේ කියන ආදර්ශය දෙන්න. ඒ විතරක් නෙවෙයි ලංකාවට එන්න කලින් උන්වහන්සේ මාස 6කට ආසන කාලයක් ඉන්දියාවේ මේදිසාපුරයේ ඉඳිමින් ලංකාවට වැඩම කිරීම සඳහා අවශ්‍ය කරන මූලික සැලසුම් සකස් කළා. ලංකාවේ එවකට භාවිත කරපු භාෂාව ඉන්දියාවේ භාෂාවට බෙහෙවින් සමාන භාෂාවක්. ඒ නිසා ඒ භාෂාව හොඳින් අධ්‍යයනය කළා. ලංකාවට ඇවිල්ලා පාලින්නේ මේ බණ කිව්වේ ලංකාවේ භාෂාවේ මේ බණ කිව්වේ ඒ සඳහා උන්වහන්සේ සූදානම් වෙලා වැඩි. මෙන්න මේ වැඩම කරපු ගමනේදී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම බණ කිව්ව රටේ රජතුමාට සාමාන්‍ය පුද්ගලයෙකුට බණ කියනවා වගේ නෙමෙයි රටේ රජ කෙනෙකුට බණ කියලා රජතුමා පහදවනවායි කියලා කියන්නේ මුළු රටකම ජනගහනයක් ජනතාවක් දිනාගත්ත වෙනවා. ඒ නිසා රටේ රජතුමා පහදවුවායි කියලා කියන්නේ රටේ රජතුමාගේ ශ්‍රද්ධාව ඇති කළායි කියලා කියන්නේ තව බොහෝ දෙනෙකුට ඒක ආදර්ශයක් වෙනවා. ඒ නිසා මිහිඳු හාමුදුරන්ගේ මේ වැඩ පිළිවෙලම තමයි ඇත්තම කිනු තුනේ අද දක්වාම මේ ශාසනය මෙතෙක් ස්ථාවිත වනට හේතුනේ. ඉන්දියාවේ අතුරු රජතුමාගේ ඇරෑමෙන් නැවත වතාවක් කිනු තුනේ Hindu බලය ස්මතු වුණා. Hindu බලය කියලා කියන්නේ පුදුම විදිහෙහි ආගමක් එක. ඒගොල්ලන් කිසිම ආගමක් පැහැර කරන්නේ නැහැ. ලෝකේ තියෙන හැම ආගමක්ම ඒගොල්ලන්ගේ ආගමක් බවට පත් කරගන්න එකක් කියන. දැන් බුදුහාමුදුරුවෝ ඔවුන්ගේ කොටසක් කියලා ඒවුන් සඳහන් කරන්නේ. විෂ්ණුගේ අවතාරයක් ඇටේටයි සඳහන් කරන්නේ. ඒ නිසා ඔවුන් බුදුදහම තමන්ගේ ආගම තුළට ඇතුළත් කරගෙන Hindu බලය ව්‍යාප්ත කළා ඉන්දියාවේ. නමුත් විටින් විට ස්වාමීන් වහන්සේලා නැගී සිටල විශේෂයෙන් පළවෙනි සියවස දක්වාම පළවෙනි සියවස කියලා කියන්නේ බුදුහාම පිරන් පර අවුරුදු 500ක් 600ක් ගත වෙනකම් සිටියෝ මේ ධර්ම තිබුණා. නමුත් අශෝක රජතුමාගෙන් පස්සේ ක්‍රමයෙන් මේක අවනතිය කරා ගියා. ඊට පස්සේ සංස්කෘත භාෂාවත් එක්ක ව්‍යාප්ත වුණු මහායාන ධර්ම තුලින් ධර්ම සංස්කෘතිය පැත්තට වැඩිපුර යොමු වුණා. විශේෂයෙන් ඉන්දියාවේ වික්‍රමශිලා, නාලන්දා, ජගද්දල ආදී විශ්වවිද්‍යාල පටන් අරගෙන ඒ විශ්වවිද්‍යාලවලින් වර්තමානයේ ලෝකයේ තියෙන විශ්වවිද්‍යාලයක සම්පූර්ණ පූර්වාදර්ශය ලබා දෙමින් මහාචාර්යවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු සියල්ලක්ම බුදුදහම පිළිබඳව, භාෂාව පිළිබඳව, මාතාවන් පිළිබඳව, දර්ශන පිළිබඳව, ඉතිහාසය, න්‍යාය මේ සියලුම විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන විදිහට මහා විද්‍යාස්ථාන ඇති කළා බුදුදහම ප්‍රමුඛව බෞද්ධ වික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන්. නමුත් මේ නැති වෙලා සියවස් ගාන ක්‍රියාත්මකව තිබිච්ච ඉන්දියාවේ බුදුදහම එක පැත්තකින් Hinduන්ගේ ආක්‍රමණයත් අනිත් පැත්තෙන් විශේෂයෙන්ම මුස්ලිම් අයගේ ආක්‍රමණයත් නිසා ඉන්දියාවේ දැඩි පසුබෑමකට ලක් වුණා. විශේෂයෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලය සඳහන් කරන ස්වාමීන් වහන්සේලා 20,000කට ආසන්න සංඛ්‍යාවක් එක විට සමූල ඝාතනය කළායි කියලා. ඒක වර්තමානීය පිළිරන් තියෙනවා පුරාවිද්‍යාඥයන්. ඒ ස්වාමීන් වහන්සේලා දානේ වළඳමින් ඉන්න අවස්ථාවේ තමයි මේ ඝාතනය ලක් වෙලා තියෙන්නේ. පාස්තරක් අතපි හිටපු ඒ ඇටසැකිලි ඇටවැස්සැකිලි කොටස් එහෙම හමු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මුස්ලිම් අයගේ දැඩි අමානුෂික ඝාතනයන්ට සහ Hinduන්ගේ දැඩි දෘෂ්ටි වලට ග්‍රහණය වුණු ඉන්දියාවේ බුදුදහම යම් විදියකට පසුබෑමකට ලක් වුණා. ඒක බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1000ක් විතර යනකොට සම්පූර්ණයෙන්ම නැතර නැතිව සතරපත් වුණා. නමුත් ලංකාවට රැගෙන ආපු බුදුදහමේ තියෙන විශේෂත්වයක් තමයි දැන් මහාවංශීමත් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන මොහොතේ සතර දේවීන්ට සඳහන් කළාය මගේ දහම පවතින්නේ ලංකාවේ එනිසා ලංකාවේ ආරක්ෂා කරගන්නේ කියලා ප්‍රකාශයක් කළායි කියලා. ඒක ත්‍රිවිධකේ කොහොමද සඳහන් වෙන්නේ නැහැ. නමුත් මහා වංශයේ කියන ග්‍රන්ථය අපේ පෞරාණික ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් මිහිඳුහාමුදුරුවෝ රැගෙන ආපු බුදුදහම කලක් යන විට උන්වහන්සේ ඉතාම මැනවින් මේ ධර්මයේ දේශනා කළා. ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ කම්මස්සකතා සම්මාදිතිය ඇති කළා. කර්මයේ අගහන පුද්ගලයන් බවට පත් කළා. උන්වහන්සේ වැඩම කළ මුලින්ම දේශනා කළපු මුලින්ම දේශනා කළේ තුල්ලහති පදෝපන් සූත්‍රය. තුල්ලහති පදෝපන් සූත්‍රයෙන් කොහොමද ශ්‍රද්ධාවකට පත් වෙන්නේ කියන කරුණ මුලින්ම දේශනා කළා. ඊළඟට දේවදූත සූත්‍රය, බාලපඬික සූත්‍රය, මේ වගේ සූත්‍ර වලින් සහ විශේෂයෙන්ම විමාන වස්තු, ප්‍රේත වස්තු කියන දේශනා තුළින් උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ට ශ්‍රද්ධාව ඇති වෙන විදිහේ, කර්මඵල විශ්වාසය ඇතිවන විදිහේ අනුශාසනා කළා මිනිසු සැදැවතුන් බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි දීප්ති සාසන ස්ථාපිත කළා. ලංකාවේ ටික කලක් යනකොට ස්වාමින් වහන්සේලා ටික ටික වර්ධනය වෙන පටන් ගත්තා. විශේෂයෙන්ම අරිච්ච ඇමතියා ප්‍රධානය මහණ වුණා. මහණ වෙන මෙන්න මේ අවස්ථාවේදී මේ සමගාමී අවස්ථාවේදී විශේෂයෙන් රජතුමා විශාල සේවාවන් ටිකක් කළා. ජයත්‍රි මහබෝධිය පිහිටෙව්වා. ඒ වගේම මහමෙවුනා උද්‍යානය සාංගික කළ ස්වාමින් වහන්සේට මහා විහාරයේ දෙට පූජා කළා. විශාල පරිත්‍යාගයන් කළා. මේ පරිත්‍යාගයන් කරපු අවස්ථාවේදී රජතුමා අහුව ස්වාමීන් දැන් ලංකාවේ ශාසනය ස්ථාපිත වුණාද කියලා. දැන් රජතුමා ලොකු සේවාවක් කලින් අවස්ථාවේදී අහනවා ස්වාමීනි දැන් අපේ රටේ ශාසනය ස්ථාපිත වුණාද කියලා. මේ ප්‍රකාශය සඳහන් වන්නේ විනය පිටකයට ලියපු අටකතාවන සමන්ත පාසාදිකාවේ. මේ අවස්ථාවේදී රජතුමා සඳහන් කරන බුදුහා මිහිඳුහාමුදුරුවෝ සඳහන් කරනවා නැහැ රජතුමනි ස්වාමි ස්ථාපිතුනේ නැහැ. ලංකාවේ බුදුදහම සැබෑ ලෙස ස්ථාපිත වෙන්න නම් ලංකාවේ දෙමව්පියන්ගේ යම්කිසි පුතෙක් මහණ වෙලා ඒ මහණ වෙන කෙනා උපසම්පදා වෙලා ඒ උපසම්පදා වෙන කෙනා ලංකාවේදීම විනය සජ්ජායනා කරෝතින් තමයි ලංකාවේ බුදුදහම ස්ථාපිත වෙන්නේ කියලා. දැන් අපි වර්තමානයේ ලෝකයේ සමහර රටවලට බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා යනවා. ගිහිල්ලා අපි බණ ටිකක් කියලා එනවා. නමුත් වෙනතුනේ රටවල බුදුදහම මුල් බැස ගන්නේ නැහැ. මුල් බැස ගන්න නම් ඒ රටට ඒ රටේමයි මහණ වෙන්නට ඕන. මිහිඳුහාමුදුරුවෝ මේක මැනවින් දැනගෙන හිටියා. ඒ නිසාම තමයි උන්වහන්සේ ප්‍රධාන වශයෙන් මේක රජතුමාට සඳහන් කළේ. එනිසා මේ ප්‍රතිපලයක් ඇටියට හරි කැමැතියා මහණ වුණා. මහණ වුණා විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා සිය ගණනකේ විශේෂයෙන් 500 නමකගේ මූලිකත්වයෙන් අරිට ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අරිට ස්වාමීන් වහන්සේ තමයි ඒකේ ප්‍රධානත්වය ගත්තේ විනය සංග්‍රහණාවක් කළා. මේ විස්තරය සමන්ත පාසාදිකාවේ කියන ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා. මෙන්න මේකෙන් තමයි පින තුනි සැබෑලෙසම ලංකාවේ බුදුදහම මුල් බැසගත්තේ. ඒ විතරක් නෙවෙයි රටේ රජතුමාගෙන් බොහෝ දෙනා ශාසනික අනුග්‍රහ දැක්වුවා. අරිට ඇමතියා ප්‍රධාන ඇමතිවරු මහණ වුණා. ඒ වගේම අනුලාදේවිය ප්‍රධාන කාන්තාවන් වික්ෂුනි ශාසනයට ඇතුළත් වුණා. මේ තුලින් රජතුමාගේ පටන්ම මේ ආදර්ශය දුන්නා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ හිටිය සැදැහැවත් අය තමගේ දරුවන් ශාසනික පූජා කළා. දරුවෝ හැදෙන දෙමව්පියන්ගේ එක බලාපොරොත්තුවක් වුණේ තමන් හැදෙන දරුවන්ගේ එක්කෙනෙක් ශාසනික පූජා කරන්න. ඒ විතරක් නෙවෙයි තමන් ඇතැම් විට කුසගින්න ඉඳගෙන අපි දන්නවා බැමිණිස්සයා 6 වෙනි කාලවල බුද්ධ වර්ෂ 440 ගණන් අතර සිදුවෙච්ච මහා සාගතයේදී ඇතැම් විට තමන්ගේ දරුවන් බඩගින්නෙන් ඉඳගෙන තමන්ගේ දරුවන්ට තියෙන කෑම ටික ගෙනලා ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා අපේ මිනිසු ගැටි පරිත්‍යාගයන් කරා ශාසනය විසී. මෙන්න මේ තුලින් තමයි පින්තුනි ශාසනය ලංකාවේ ස්ථාපිත වුනේ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ රැගෙන යා මේ සානිකර්ම බහර දුර කාර්ය තමන්ගේ ගුණ මතට අරගෙන ක්‍රියා කළා. ගැටි කැපවීමකින් වැඩ කළා. විශේෂයෙන්ම දැමිනිසියා සායකාණී ඇතිවෙච්ච වලගම්මා රාජසන්නය ඇතිවෙච්ච මේ දැටි නියන් සමය තුලින් ඇතිවෙච්ච ආහාර හිණ කාලයත් එක්ක ඇතන් ස්වාමීන් වහන්සේලා ඉන්දියාවට වැඩම කළා. වැඩම කළා උන්වහන්සේලා වැඩම කළේ මේ ප්‍රශ්නෙට මඟ හරින්න නෙවෙයි ඇත්තෙන්ම. උන්වහන්සේලාගේ වැඩම කළේ මේ ධර්මය ආරක්ෂා කිරීම සඳහාමයි. ගිහිල්ලා උන්වහන්සේලා කටපාඩම් කියන ස්වාමීන් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා මේක යලි යලිත් මේක සජ්ජහනා කරමින් මෙතෙක් මුඛ පරම්පරාවෙන් කටපාඩම් රැගෙන ආපු මේ ධර්ම ඉතාම අමාරුවෙන් මේක ධාරණය කරගෙන හිටියා. ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලාට තැමිට සිය ගණනින් පිරිනිවන් සෑවා නිරහාරව. ඒ අතරේ ඉතුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා මහවැලිගඟේ වැලි සලා ගොඩ ගහගෙන ඒ වැලි සලා වලට පිට දීලා මේ ධර්මයේ සංගායනා කරමින් සජ්ජහානා කරමින් ගැටි වීරියකින් මේ ධහම ගිලිහෙනට නොදී රැකගත්තා. වසර 12කට පස්සේ ලංකාවේ පැමිණි පියාසය අවසන් වීමත් සමගම නැවත මේ ස්වාමීන් වහන්සේලා පණ ලැබුවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා නැවත ලංකාවට වැඩම කළා. වැඩම කළ මේ ස්වාමීන් වහන්සේලා දෙපිරිසම එකතු වෙලා නැවත වසරක් පින්තුණි උන්වහන්සේලා එකට එකතු වෙලා මේ ත්‍රිපිටකේන සංගායනා සජ්ජහානා කළා. එක අකුරක් හරි වැරදිලා අඩුපාඩුව ගිලිහිලා තියෙද කියලා බලන්න මුන්වහන්සේ මේ දෙක එකට සංසන්දනය කළා. මුන්වහන්සේ වෙන වෙනම සංගායනා කළා, එකට එකතු වෙලා සංගායනා කළා. සංගායනා කළ තීරණ කළා කිසිම වෙනසක් නැහැ, හරියටම කටපාඩම රැගෙන ආවා කියලා තම තුන්වහන්සේ එක තීරණයකට ආවා. මේ ඉදිරියට මේවා මෙවැනි ගැටලු වලදී අපිට මේ ධර්මය අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ධර්ම චිරස්ථායී වීම සඳහා කලියුතු ප්‍රධාන දෙයක් ඇටියද ත්‍රිපිටකය ලේඛන ආරූඪ කරමු, ග්‍රන්ථ ආරූඪ කරමු කියන සම්මුතියකට ආවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පින්වත්නි බුද්ධ වර්ෂ 440 දී මාතලේ අලු විහාරයේදී ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් එවකටීදී රහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ ත්‍රිපිටකයේ පුස්කොළ පොත්වල ලියුවේ. ඒ ලියවෙච්ච පුස්කොළ පොත්වල ලියපු ධර්ම තමයි පින්වත්නි සියවස් ගාන පරපුරෙන් පරපුරට මේක ග්‍රන්ථ ආරූඪ කරමින් රැගෙන ආවේ. යතර ශක්ති ප්‍රමාණයේ ස්වාමීන් වහන්සේලා කටපාඩම් ලෙස මේක රැගෙන ආවා. ඒ රැගෙන ආපු බුදුදහමට පින්වත්නි කලින් කල යම් යම් විදිහ අතුරු අනතුරු සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අස්සන් අහල ඇති මහනුවර රාජ සමය වන විට මීට අවුරුදු 300කට වගේ ඉස්සෙල්ලා කාලේ ලංකාවේ ශාසනය පිරිහෙන තත්ත්වයට පත් වුණා. ඒ කාලේදී ස්වාමීන් වහන්සේලා කෙසේ හෝ විහෙර විහාරස්ථාන දෙක රැකගත්තා, ධාතු කරුණ ආරක්ෂා කරගත්තා, ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගත්තා, ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා. ඒ රැගෙන ආපු ධහම තමයි පින්නතුනි පස්සේ කාලේ ගුරුමේ තායිලන්තේ වගේ රටවලට ව්‍යාප්ත වුණේ, චීනයට ව්‍යාප්ත වුණේ. චීනයට ගිහ බුදුදහම චීන බසින් ඉරිකරුණ ශිලා ලේඛනවල පටහන් කළ අය කට්ටිය. ඒගොල්ලන් පරපුර රැගෙන ආව චීන බසට සහ සංස්කෘත භාෂාවට හරවලා. ඒ විතරක් නෙවෙයි ගුරුමේ තායිලන්තේ රටවලට ගෙනියපු බුදුදහම ඒ රටවල ආරක්ෂා කරගත්තා. නැවත ලංකාවේ උපසමදා පිළියේ සවස්තාවලදී පින්නතුනි නැවත විශේෂයෙන් මහනුවර රාජ සමයේදී සංගරාජ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවත බුරුම රටින් සහ තායිලන්තෙන් උපසම්මදාව රැගෙන ඇවිල්ලා නැවත මේ ශාසනය ප්‍රතිස්ථාපනය කළා. අර අතුරු දහම් වෙමින් ගිහිපු උපසම්මදාව නැවත ඇති කරලා නැවත ශාසනය ඇති කළා විතරක් නෙවෙයි අපේ රටෙන් අතුරු දහම් වෙලා ගිය සමහර ග්‍රන්ථ ව්‍යාකරණ ආදී නැවත ග්‍රන්ථ රචනා කළා. එහෙම රැගෙන ආපු දහමක් තමයි පින්නතුනි වර්තමානයේ අපි ජනප්‍රිය කියලා හිතන් ඉන්නේ. වර්තමානයේ මේ මුණාට පින්නතුනි කලින් කලට මේ දහම නැති වෙන සත්‍යයක් පත් වුණා. නමුත් ස්වාමීන් වහන්සේලාගේ දැටි වීරිය මත මේක අපේ රටෙන් ගිලිහෙන දුන්නේ නැහැ. ඉන්දියාවෙන් බුදුදහම සම්පූර්ණයෙන් නැති වෙන සත්‍යයක් පත් වුණා. බුදුරජාන් වහන්සේ ඉපදිච්ච රටෙන් බුදුදහම නැති වෙන සත්‍යයක් පත් වුණා. ලංකාවේ සත්‍යයක් පත් වුණේ නැහැ. ලංකාවේ ස්වාමීන් වහන්සේලා මේක රැකගත් ඒ නිසා බුදුදහම ආරක්ෂා කළ ලෝකයට දායාද කිරීමේ ගෞරවය පින්නතුනි ලාංකික භික්ෂුන් වහන්සේට හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ගෞරවය ලංකාවේ හැම දෙනාටම හිමි වෙනවා. ඒ පිනතුන් හැටිට මෙයත් අඬක් හිමි වෙනවා ඒක. මොකද ගිහි අය දරුවන් සාසනෙට මහාන කළ දෙයලා සාසනෙට පූජා කළා විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා සිව්පස්යෙන් පෝෂණය කළා. ඒ විතරක් නෙවෙයි වළංගම්මා රාජ සමය කාලේ පින්නතුනි ලංකාවේ සිටින හැම ගල්ලෙනකම කටාරම් කොටලා තියෙනවා. යම්කිසි ගල්ලෙනක යම්කිසි ප්‍රදේශයක තියෙන ගල්ලෙනක ස්වාමීන් වහන්සේ වැඩ සිටින පුළුවන් ස්ථානයක ගල්ලෙනක ගල් කටාරම් නොකපල තිබුණොත් ඒ ප්‍රදේශයගෙන් දඩ නියම කරන කතර පත් වෙලා තියෙනවා. ඒ නිසා හැම තැනකම පින්නතුනි ගල්ලෙනක් යට ඉන්න පුළුවන් නම් ඒ හැම තැනකම කටාරම් කොටලා තියෙනවා. රජතුමා ඒ තරම්ම බල කරලා තියෙන මිස. ඒ වගේම ශාසනයේ කීප වතාවක් මේ ශාසනයට මේ මුළු රටම පූජා කරලා තියෙනවා. මිහිඳු හාමුදුරන්ගේ කාලේ අපේ රටේ රජතුමා වෙච්ච දේවානම්පියස්ස රජතුමා මේ ශාසනයට පූජා කළා මේ රට. ඊට පස්සේ විතින් වෙටි විදිහ රජවරු කීප දෙනෙක් මුළු සම්බුද්ධ ශාසනයට මේ රට පූජා කළා. මෙන්න මෙවැනි පරිත්‍යාගයක් සහ කැපවීමක් සහ විශේෂයෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ දූරදර්ශී වැඩ පිළිවෙලක් මත තමයි පින්නතුනි මෙතෙක් කලක් මේ ශාසනය ව්‍යාප්ත වුනේ. ඊට ලංකාවේ මිනිස්සුන්ට පින්නතුනි උතුම් විදිහ උත්සාහයක් වීරියක් සහ තිනක් කියන එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අදෘශ්‍යමාන දේවරුන්ගේ ලොකු බලපෑමක් තියෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් අපේ රටට තියෙනවා. ඒ නිසා තමයි අපි දන්නේ ඇතැම් විට සුනාමි වැනි යෝධුරු වලදී පින්නතුනි අපේ රටේ ඇතැම් විට වැඩිපුරම විනාශුනේ මිත්‍යා දෘෂ්ටිකයෙන්. ඒ විතරක් නෙවෙයි එක ප්‍රදේශයක් තියෙනවා මේ නැගෙනහිර පළාතේ. ඒ පළාතේ මිනිස්සුන්ට කලින් ඇවිල්ලා දෙවරු කියලා කියන මෙහෙම අනුතරක් වෙනවයි කියලා. ඒ මිනිස්සු කලින්ම අයින් වෙලා තියෙනවා. පතරවල මේක ගියා. දැහැමි වෙන මිනිස්සු පිරිසන ආරක්ෂා කරනවා. ඒ ප්‍රදේශයේ මිනිස්සු එක්ක ඉතරන්නේ බල්ලෙක්ක් පිරිසංගත සතෙක්ක් මේ අනුතරට පත් වෙලා නැහැ. ඒ නිසා අපේ රටේ කාටක මිනිස්සුන්ගේ වීර්යය සහ අනිත් පැත්තේ සම්මැද්‍රිස්ක දෙවරුන්ගේ ආශිර්වාදයෙන් මේ කරුණෝල එකතු වෙන පින්තුනේ අපේ රටේ බුදුදහම තුරේ කියවාවා. මිටින් මිටි යම් යම් විදිහෙහි සතුරු වඳුරු සහ විදේශ ආක්‍රමණ ඇති වුණත් ඒ සියල්ලක්ම නැඩගෙන කෙසේ හෝ මේ දක්වා අපේ රට බුදුදහම රැගෙන ආව මේ රැගෙනීම සඳහා හේතු වෙච්ච කාරණායි මේ අහන්නේ. ඒ නිසා ඒකාසකෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ දුරදර්ශී වැඩපිළිවෙලත් ලංකාවේ මිනිසුන්ගේ දැඩි වීර්ය සහ බුද්ධිමත් භාවය සහ දුරදක්නා නුවණ කියන මේ කරුණ තුලින් තමයි පින්තුනි අද දක්වා මේ කාවේ. හැබැයි වර්තමානින් අපේ අපට මේ දැනුම තියෙනවද මේ ශ්‍රද්ධාව තියෙනවද කියන එක නම් ගැටලුවක්. අපි ඊටාම ළඟ බලන්නේ පොඩි දේවල් වලින් අපි අද රණ්ඩු වෙනවා. ස්වාමීන් වහන්සේලගේ පොඩි අඩුපාඩු මං ඉස්මතු කළා අපි අපටම නිග්‍රහ කරනවා. නමුත් වෙනත් ආගමල මේක වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ නැවත වතාවක් අපට සාසන ව්‍යාප්ත වෙනවා කියලා හිතුණට බාහිරට ඇතැම්බට පේනවා සයිත්‍ය හැදෙනවා පන්සල් හැදෙනවා කියලා. අනිත් පැත්තෙන් පින්නතුනි වෙනත් ආගම්වල ව්‍යාප්තිය වර්තමානයේ දක්නට ලැබෙනවා. ඇතැම්බට බෞද්ධයන්ට දැඩි අනතුරකට පත්වීමේ ප්‍රවණතාවය ඉදිරියේ තියෙනවා. ඒ නිසා මේ නැත්තම් ඉතාම බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. තමන්ගේ නිවසින්දම්ම තමන්ගේ දරුවන්ට ඉතාම ශ්‍රද්ධාවන්ත දරුවන් බවට පත් කර ගන්නට ඕන. විහෙර විහාරස්ථාන ටික ආරක්ෂා කර ගන්නට ඕන. ස්වාමීන් වහන්සේට උදව් කරන්නට ඕන. මේ හැම දෙයක්ම කරෝකින් තමයි ඒසියාට වඩා තමන්ගේ දරුවෙක් සාසනට පූජා කරන්නට ඕන. මේ සියලුම දේවල් එකට ඒකරාශිනොත් තමයි තවත් සියවස් ගාන ඉදිරියට මේ සත්න ගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි පිළිතුර ලංකාවේ අංගසි විදියක පරිහානියක් ඇති වුණත් ලෝක මට්ටමේ නම් බුදුදහමේ පරිහානියක් වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇමරිකාව, කැනඩා ප්‍රධාන එංගලන්තයේ ප්‍රධාන රටවල වර්තමානයේ ප්‍රධාන ආගම් බවට පත් වෙන බුදුදහම. ඒ නිසා ලංකාවෙන් ඇති වෙච්ච මේ ව්‍යාප්තිය වර්තමානයේ ලෝක අනිත් රටවල බුද්ධිමතුන් මේක ග්‍රහණය කරගන්නවා. ඒ නිසා වර්තමානයේ මේක බුද්ධිමතුන්ගේ දහම බවට පත් වෙලා තියෙනවා. ඇමරිකාව දැන් වර්තමානයේ බුද්දිස් ඇමරිකන් කියන සත්‍යයට පත් වෙලා තියෙනවා. නමුත් අපි ලෝකෙට බුදුදහම දායාද කරපු රට හැටියට ලෝකෙට බුදුදහම රැගෙන ගිය රට හැටියට අපි වෙනුවෙන් අපේ අභිමානය තවදුරටත් අපි රැක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි දුරදැන සීව ක්‍රියාකිරීමක් අවශ්‍ය වෙනවා. සමහර වික්ෂුන් අමාරු වෘත සමාදන් වන්නේ ඇයි? ඒ අර්ථ කියලා මා කාණු යෝගයට යාමක් නොවේද? මේ අමාරු වෘත කියන්නේ මොනවද කියන එක ගැටලුවක්. කොහොමද අදහස් කරන්නේ කියන එක දන්නේ නැහැ. ප්‍රශ්නය කරන සමහර වික්ෂුන් අමාරු වෘත සමාදන් වන්නේ ඇයි? ඒ අර්ථ කියලා මා කාණු යෝගයට යාමක් නොවේද? වර්තමානින් නම් අමාරු වෘත රකින්නේ නැහැ. කවුරුත් එහෙම රකින්නේ නැහැ. බුදුහාමුදුරේ දේශනා කරපු මට්ටමේම තමයි වර්තමානය රකින්නේ. බුදුහන් කාලේ නම් සමහර ආගම්වල තිබුණ සමහර අය වෘත, ගෝ වෘත, තුනක වෘත ආදී වෘත ධර්මයන් රැක්කා. එළුවන් වගේ, ගවයන් වගේ, ඌරන් වගේ මේ වගේ සතුන් වගේ හිටියා. බල්ලන් වගේ හිටියා. මේ වගේ වෘත රැකපුවා හිටියේ බුදුහන් කාලේ. නමුත් වර්තමානයේ එහෙම නැහැ තියෙනවා. ඉතින් වර්තමානයේ එහෙම දැඩි වෘත වලට ගිහිලා නැහැ. ඇතැම් විට එක වෙලාවක් වළඳට ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක දැඩි වෘතයකට යamak වෙන්නේ නැහැ. එක වෙලාව වළඳනනේ, මේ දෙක වළඳට ස්වාමීන් වහන්සේලා වඩා ඉතාම පහසුවෙන් ඉන්නවා. චිවරුංගා පාවිච්චි කරන ස්වාමීන් වහන්සේට වඩා තුන්ති උරෙන් විතරක් ලැබෙන ස්වාමීන් වහන්සේලා හොඳින් ඉන්නවා. බඩු පාණුංගා පාවිච්චි කරන ස්වාමීන් වහන්සේට වඩා බඩු මාස් බඩමුට්ටු අඩියෙන් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේලා බොහොම සතුටින් සැනසීමෙන් ඉන්නවා. එනිසා ඒක වෘත සමාදානයක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් සීලයට අමතර දුසාංග කියලා වර්ගයක් තියෙනවා. දුසාංග 13ක් 14ක් සංඛ්‍යාවක් තියෙනවා. මෙන්න මේ පෙළ දුසාංග රකින්න ස්වභාවයක් තියෙනවා. මේක සීලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රකින්න වැඩ පිළිවෙලක්. දුසාංග ආරක්ෂා කිරීමේදී දුසාංග සමාදාන වෙනකොට සඳහන් කරනවා මාරයා කම්පා වෙනවායි කියලා. ස්වාමීන් වහන්සේලා සීලයෙන් ප්‍රබල වෙනකොට මාරයා ඇතුළු මේ මාර පාක්ෂික බලවේග කම්පාවට පත් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා සීලයෙන් ශක්තිමත් වෙන්නට ඕන වර්තමානයේ වගේ හොඳට සිල්වත් ගුණවත් ඉන්න ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්න වර්තමානයේ. ඒ නිසා ඒක වෘත සමාදානයක් වෙන්නේ ඇතැම්මිට අපට හිතාගෙන හිතෙනවා රැයට ආහාර නොගෙන ඉන්න එක ආදිය මේවා වෘත කියලා. මේ වෘත නෙවෙයි පින්නතුනි, මේවා තමයි බුදුහාමුදුරු ඉතාම කරුණාවෙන් පනපු ශික්ෂාපද. මේවා පැනවි අපව පීඩාවට පත් කරන්නේ නෙවෙයි. උන්වහන්සේ ඉතාම දුරදිග බලලා මේ පනපු ශික්ෂාපද. ඒ වගේම සමහර ශික්ෂාපද වලින් විශේෂයෙන් ගිහි පින්තුන් හැටියට ගිහි පින්තුන් දෙක පරිසු කිරීමේදී කොහොමද ක්‍රියා කරන්න ඕන කියන ආදී කටයුතු සියල්ලක්ම ධර්මයේ විනී සඳහන් වෙනවා. මේ සෑම ශික්ෂාපදයක්ම සෑම අනුශාසනාවක්ම සෑම ප්‍රඥාප්තියක්ම බුදුහාමුදුරු කණවල තියෙන නිකන් නෙවෙයි බොහෝම දුර දක්නා නුවණකි. ඒ වගේම සමහර ශික්ෂාපද කණවන්නේ කියලා සමහර ඉල්ලීම් කළා තියෙනවා. දේවදත්ත හාමුදුරුවෝ ඒ වගේ ඉල්ලීම් පහක් කළා. වික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන් දුක් මුල් වල ඉන්නට ඕන. වික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන්ම ආරණගතව ඉන්න ඕන. වික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන්ම පින්නපාතෙන් යැපෙන්නට ඕන. වික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන්ම නිර්මාංශ භෝජී වෙන්නට ඕන. වික්ෂුන් වහන්සේලා ජීවිතාන්ති දක්වාම පාසුකුළු සිවුරෙන් යැපෙන්නට ඕන කියලා ඉල්ලීමක් කළා. මේව කණවන්නේ කියලා විනය ප්‍රඥප්ති හැටියට. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දේවදත්ත ඕනම කෙනෙක් මේව පිළිපදින්න කමක් නැහැ. මේව හොඳ දේවල්. නමුත් මේවා විනය ශික්ෂා හැටියට අනිවාර්යයෙන්ම රකින්න ඕන සිල් පරිහැටියට මම මේව කනවන්නේ නැහැ කියලා. බලන්න කෙනෙක් කොච්චර බුදුහාමුදුරුවෝ දුරදැක්කෝ කියා කළාද? බැරි වෙලාවත් මේ පහ බුදුහාමුදුරුවෝ පැනෙව්වා නම් මොකද වෙන්නේ? අද වෙන විට මේ පිණුතුන් මීට සියවස් ගානකටම කලින් මේ සාසනය සම්පූර්ණ අතුරුදහන් වෙනවා. මොකද ඒව දිගට කරන්න බැරි දේවල්. ඒව කලානම් පිණුතුනි විචතර දුරට සාසනය එන්නේ නැහැ. හැබැයි සමහර දේවල් බුදුහාමුදුරු ඉස්හාම සැලකිලිමත් වෙලා කුඩා ශික්ෂා වාදිනම් පනවල තියෙනවා. මේ පින්නතට ඕනෑ විනය සීක්‍යා පදවලදී ආගිය දකින්න පුළුවන්. ඉතාම සියුම් කාරණා වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ විදිහට ඉන්න කෙනෙක් කියලාද තියෙනවා. නමුත් ඊට මේ වගේ කරන්න අමාරුම දේවල් සාසනයේ ඉදිරියට ගෙන යන්න බාධක වෙන දේවල් බුදුහාමුදුරු පැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනම් පාන ආසනය සඳහන් කළා කැමති නම් වික්ෂුන් වහන්සේලා කුඩාන කුසුද්දට ශික්ෂාපද ඕනනම් වෙනස් කරගන්න කියලා. නමුත් විශේෂයෙන්ම පළවෙනි ධර්ම සංගානාවට රැස්වෙච්ච ස්වාමීන් වහන්සේලා තීරණය කළා බුදුහාමුදුරුවෝ මේ කුඩාන කුද්දට ශික්ෂාපද කුඩා අනු කුඩා ශික්ෂාපද ඕනනම් ඒවා අයින් කරන්න කියලා දේශනා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වය දැස්වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා තීරණය කළා අපි කුඩා ශික්ෂාපදයක් අපි වෙනස් කරන්නේ කුඩායවත් අපි ආරක්ෂා කරනවා කියලා. ඒ තරම්ම ධර්ම ගෞරවයකින්, ඒ තරම්ම ශාස්ත්‍ර ගෞරවයකින් මේ ස්වාමීන් වහන්සේලා පින්නතුනි කුඩා ශික්ෂාපදයක් ආරක්ෂා කරන්න පොරොන්දු වුණා, අදිස්ථාන කරගත්තා. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ උනත් ඉන්නවා පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම ශික්ෂාපද කිසිඳු දෙයක් කිසිඳු කඩකිරීමක් නැතිව 100%ක් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා දැනට කපාතර ඉන්නවා. එනිසා සාසනේ පිරිහෙලා කියලා සමහර අය සාසන දොස් කියන අය දන්නතෝ කරන දෙයක් අපි මේක විතර දෝෂාරෝපණය කරන්න හොඳ නැහැ. ඒක තමයි අකුසල් සිදු කර ගැනීම. එනිසා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වර්තමානයේ සාමි ඉන්නවා. මේක අමාරු වෘත සමාදානයක් නෙවෙයි පින්නතුනි. මේක ඉතාම සැහැල්ලු දෙයක්. මේක සීලය සඳහා වූ දෙයක් නෙවෙයි. සීලය සමාධියට උපකාරයක්. සමාධිය ප්‍රඥාවට උපකාරයක්. ප්‍රඥාව ලබන්න බෑ සමාධියක් නැති කෙනෙකුට. සමාධිය ලබන්න බෑ දුස්සීල කෙනෙකුට. ඒ නිසා සීලය පිළිපදින සමාධිය රකින කෙනාට ලොකු උපකාරයක්. කය වචනේ හැකියා උපරිමයෙන් සංවර කරගෙන සිටීම චිත්ත සමතය ඇති කරන කෙනාට ලොකු පහසුවක්. ඔව් කිසි වෙලකට මේක කරදරයක් අමාරු දෙයක් කියලා හිතන්නේ නැහැ. ඇතැම් විට රාත්‍රී කාලයේ ඉතාම අමාරු අවස්ථාවක් වුණත් නිරාහාර වෙමින් මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් හැසිරෙනවා. ඒක තමන්ගේ චිත්ත සමතයට උපකාරයක්. එහෙම ඇති කරගන්නා වූ චිත්ත සමතය පින්නතුණි ප්‍රඥාව ලබා ගන්නට අනිත්‍යතු කනාස්කිනු මේ ත්‍රිලක්ෂණේ මරියෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන විමුක්ති විමුක්ති ඥාන දර්ශන කරා යන්නට උපකාරයක් වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ ලෝකෙ ඉපදී සිටියාද කියන කාරණය. දැන් මේක අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා හිටිය කාරණයක් ඉන්න කාරණයක් කියන මහායානෙ කියන ධර්මයේ සඳහන් වෙනවා. මේක අපි පටලවා ගන්න හොඳ නැහැ. මහායාන බුදුදහමේ කියනවා හැම කෙනෙක්ම බුදුවරයෙක්, හැම කෙනෙක්ම බෝධිසත්වරයෙක් කියන කාරණය. නමුත් ඒ ධර්මයේ පිටර නෙමෙයි අපි කියන්නේ. ධර්මයට අනුව ගන්නකොට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සූවිසි විවරණයක් ලබාගත් අවස්ථාවගෙන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ 24 නමකගෙන් අභිමුඛයේ නියත විවරණ ලබාගත් ආකාරය. ඊට කලින් වහන්සේ මනෝප්‍රනිදානයේ නැත්නම් මහා ප්‍රනිදානයේ කාය ප්‍රනිදානයේ කියන මේ නිධාන සම්පූර්ණ කරන කාලේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් බුදවරු ලක්ෂ ගාන කවියකදී මුලදී හිතනවා මමත් මේ බුදුහාමුදුරුවෝ වගේ බුදු වෙන්න ඕන කියලා හිතින් හිතාගෙන එනවා. ඒ වගේම තවත් කාලයකදී වචනෙන් කියන බුදුරජාණන් වහන්සේලගේ කාදල මම සුදු වෙන්න ඕන කියලා අනිත් ඉන්නයිස් එකක් තියෙනවා. තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක සාකනවල. මෙන්න මෙහි වෙන සමහර අය පින්නතුනි මේ කාය ප්‍රනිදානේ වාපර නිදානේ සම්පූර්ණ කරන කාලයේදී මේක අමාරුයි කියලා තේරෙලා සමහර අය අසාරිනවා. අච්චර දුරක් ඇතැමිට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක සාකනවල ඇවිල්ලා මේක ඉතාම දුෂ්කර දෙයක් කියලා අමාරුයි කියලා හිතලා ඊට පස්සේ සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක්ට නිවන් දකිනවා. නමුත් සමහර අය මේ අභියෝග සියල්ලම මැඩගෙන කාය කර නිදහනේ කියන කතරට පත් වෙලා කාය අභිමුඛයෙන් ඉඳගෙනම නියත විවරණ ලබාගෙන නියත විවරණ ලබාගත් කෙනෙක් කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. එතෙන් පටන් පින්න තුනේ දැඩි ධීරියකින් ගුණධම් සම්පූර්ණ කරලා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ එන ගමනේදී එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගත්තත් බුදුරජාණන් වහන්සේ තවත් අතිශය ලක්ෂ ගණන් දැකලා නැන්නේ. එහෙම වෙන සතර ගමනක් පිණිසුනි ඊ යටින් බලන විට අප්‍රමාණ බුදුරු මේ ලෝකයේ පහළල ඉන්නවා. හැබැයි පිණිසුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් ලෝකේ නම් සත්‍ය ඉවර වෙන්න ඕන නේද කියලා. සත්‍ය වෙන නිවන් දැකලා අවසන් වෙන ඕන නේද කියලා. මේ ගැන උපමාවක් දෙනවා පිණිසුනි මිනිඳ ප්‍රශ්නෙම තියෙනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක නිවන් දැකන සත්‍යයන් ගැන ප්‍රශ්නයක් අහන මිනිඳ රජතුමා නාගසේන හාමුදුරන්ගේ මිලින්ද ප්‍රශ්නේදී යවස්සයි සඳහන් කරන එක බුදුහාඳුර කෙනෙක්ගේ ශාසනයේ නිවන් දකින අය හරියට උදාහරණයක් හැටියට කියවෙන ප්‍රමාණය මේ ලෝකේ සත්‍යයන් මහා සාගරයේ ජලය හා සමාන නම් ඒ ජලයේ කෙස්ගස ජලයට දානම් ඒ කෙස්ගස හත්වරක් ගසලේන ප්‍රමාණය වතුර ප්‍රමාණයක් වගේ ස්වල්පයක් තියෙනවා නම් ඒක බුදුහාඳුර කෙනෙක්ගේ ශාසනයේ නිවන් දකින ප්‍රමාණයත් මේ වගේ ස්වල්පයක් වෙනවා. තව ප්‍රමාණ සත්‍යයන් මේ ඉස්සේ ඉන්නවා පිණිසුනි මේ ඉතාම දිග ගමනක් මියන්නේ. ඉතින් ඒ යන ගමනේදී බොහෝ දෙනා බොහෝ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටලා තියෙනවා. සත්‍යේනොත් සත්‍යංගේ කෙලවරක් කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා අපිට තියෙන්නේ අපේ විමුක්තිය ලබා ගැනීම සඳහා මේ ලැබී සමස්තාවෙන් අප්‍රමාදීව අපි කටයුතු කිරීමයි. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා ආසාවකණ්ඩක විස්සුවගෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය අවසන් වෙන ආකාරයේ ධර්මයේ සඳහන් වී තිබේද විස්තර කරන්න. කාසාවකණ්ඩකයන්ගෙන් අවසන් වෙනවාම කියලා නෙවෙයි සඳහන් වන්නේ. ශාසනය අවසන් වෙන කාලයේදී කාසාවකණ්ඩක කියලා විසුණු මහන්සල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ශාසනයේ ටිකෙන් ටික පිරිහිලා ගිහිල්ලා මේ සිවුරේ පැහැ වෙනස් වෙලා ගිහිල්ලා සිවුරේ ප්‍රමාණය වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට මේ ඇඟිල්ලට ආපාට රෙදි කෑල්ලක් වැඳගෙන ඉන්නවා අපි විසුණු මහන්සේලා කියලා. අන්න එවැනි කාලයක තමයි මේ කාසාව කණ්ඩක කියන ප්‍රකාශ සඳහන් වන්නේ. හැබැයි බුදුහම සඳහන් කරන ඒ කාලේ හරි යම් කිසි කෙනෙක් සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාගේ ගුණ සීකල්ලා මේ කාසාව කණ්ඩක කෙනාට හරි වික්ෂුවට හරි දානයක් දෙනවා නම් ඒ දෙන දානයක් මනා වූ දානයක් සාංගික දානමේ පින්කම කානිසංසේ කෙනාට ලැබෙනවා කියලා. ඒ නිසා අපි මේ දානය පූජා කරන්නේ අර ආර්ය පුද්ගලයන් සීකල්ලා උන්වහන්සේලාට දෙන දානයක් හැටියට සාංගික දුනොතින් එහි අනිසංස අඩුවෙන්නේ නැහැ කියලා. ඒ වගේම ආන සෙත්පිරිත් කෙනාට පිරිත් දේශනා කරන අවස්ථාවේදී පිරිත් මණ්ඩපය තුළට ස්ත්‍රීන් යාම වැරදිද කියලා. ස්ත්‍රීන් යාම වරදක් නෙවෙයි. නමුත් අපි සාමාන්‍ය යන්නේ ඇත්තේ ස්වාමීන් වහන්සේ අතර ඊට ටිකයිනේ තියෙන්නේ. ඒ අතරේ ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවට කියෝ තියෙන ස්වාමීන් වහන්සේට එක බාධා. ඒ නිසා තමයි යන්නේ නැති. එහෙම නැමැතිව එහෙම යන්නේක වරදක් කියලා එකක් නැහැ. දැන් අපි කියමු දැන් දලදා මාලිගාවට යන දලදා පෙරහැරට කාන්තාවන් යන්නේ කොහොමද නැහැ කියලා කාලයක් පෙරහැරේ කාන්තාවන් ගත්තේම නැහැ. නමුත් දැන් වර්තමානයේ ටිකක් වෙනස්කම් තියෙනවා ඒක. දැන් බලන්න කාන්තාවක් ඉතින්නේ කොණ්ඩේ සංගව ගැන මේ දලදා ගෙනාවේ ලංකාවට. අපි අද මේ දෙනවා මේ පෙරහැර යන හොඳ නැහැ මේ වල්ලාන හොඳ නැහැ හැම කියලා නම් එහෙම යක් ධර්මයේ සඳහන් වන්නේ නැහැ. නමුත් පස්සේ කාලේ අපි හැකිතාක් මේ සාසනික ගෞරවය රැකින්න ඕන නිසා කාන්තාවන් මේ අවස්ථාවේදී බුද්ධිමත්ව තියාගන්න තියෙනවා. ඒක කාන්තාවන් කොම්පිරීමක් හෝ කාන්තාවන් අවකච්චරුලක් කිරීමක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේලාගේ ගෞරවය රැකෙන්නත් ඒ වගේම කාන්තාවන්ගේ අභිමානය රැකෙන්නත් එක තමයි ඒ යම් යම් සම්ප්‍රදායන් අපේ තියෙන්නේ. කාන්තා විමුක්තිය අතින් වර්තමානයේ බොහෝ දෙනෙක් කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. කාන්තා දිනේදී එහෙම නේද? නමුත් බොහෝ විට කාන්තාවන්ගේ අයිතිවාසිකම් අඩවෙන්නේ කාන්තාවන් අතින්මයි. කාන්තාවන් අතින්ම තමයි කාන්තාවන්ගේ අයිතිවාසිකම් අඩවෙන්නේ. ඒක හොඳට විමසලා බලුවොත්ින් පේනවා. එනිසා පිරිමියාගෙන් එක බොහෝ විට වෙන්නේ නැහැ. ඒ අතර 99ක් ඉන්නවා. එහෙම නැත්නම් නෑ. නමුත් ඒකටත් වගේ කියනවා නම් අම්මලමයි. අම්මල දරුවෝ ටික හොඳට හදා ගන්න පිරිමි නම් එතකොට නෑ අම්මලමනේ. කුඩා කාලේ ඉඳන්ම කාන්තාවනි ගරුකරණ හැටි තමන්ගේ සහෝදර සහෝදරයන් ගරුකරණ හැටි අම්මලා කරවන්න උගන්වන්නට ඕන. ධර්මයේ තුලින් පිළිතුනේ කිසි විටක කාන්තාව අවස්ථිර ලක්කලනේ. බුදුදහම ගත්තත් මේ ලංකාව රටක් හැටියට ගත්තත් ලෝකේ පළවෙනි අගමැති ලංකාවෙන් ගියේ. ලෝකේ පළවෙනි ජනාධිපති ලංකාවෙන් බිහි වුණේ. ඒ නිසා ලංකාවේ අභිමානයේ රැකගෙන තියෙනවා ඒකේ. ඉතින් ලංකාවේදී කාන්තා විමුක්තිය සඳහා දයක් කරනවා කියලා කියන්නේ ඒක නම් ඇත්තට දුරදර්ශී නෑ. ඒක වෙනත් රටවල් වලින් ආපු එකක් ඒක අපට. අපේ පෙරදිග රටවල විශේෂයෙන් බුදුදහම පදනම් කරගත්තු රටක් ඇටියට පිනුතුනි අපේ රටේ කාන්තාව විමුක්තිය කියලා අමුතු දෙයක් කලියුතු නැහැ. ඒ අවස්ථාවේදී කාන්තාවම සමාජික ගෞරවය රැකෙන විදිහට ක්‍රියා කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ. හොඳයි මේව තමයි අපට අපෙන් අහපු ප්‍රශ්න. කාලයක් ඉක්මලා ගියා. හොඳයි මේකට අමතරව මේ අසන්න ප්‍රශ්න කියන ධර්මයේ පිළිවඳව ඒවත් අහන්නට අපි අවස්ථාවක් සැලසලා දෙනවා. අද පින්නතුනේ අපි ආරම්භයේදීම ගාථාවක් සඳහන් කරා මේ පින්නතුන්ට. විද්‍යා උප්පත සංසෙක්තහ අවිද්‍යා නිපත සංවර සංඝෝ පවජමානානං බුද්ධෝ පවද සංවරෝ කියලා. මේක බුද්ධි කියලා සූත්‍රයක් තියෙන සංයුතනිකායේ දේවතා සංයුත්තේ ඒ සූත්‍රය වෙන ගාථාවක් මේ සඳහන් කළේ. විද්‍යා උප්පත සංසෙක්තහ අවිද්‍යා නිපත සංවර සංඝෝ පවජමානානං බුද්ධෝ පවද සංවරෝ. අපි අද මේ පිනතුන්ට බුදුහාමුදුරු ගැන කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම ශ්‍රද්ධාව පිළිබඳව. මේ ගාථාවෙන් සඳහන් කරන්නේ විද්‍යාව උප්පත සංකේතක විද්‍යාවේ පහළ වීම උපත ශ්‍රේෂ්ඨයි. විද්‍යාව කියලා කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් නවීන විද්‍යාව කියලා. නවීන විද්‍යාව නෙවෙයි පිනතුනි නවීන විද්‍යාවෙන් කියන්නේ යම් යම් දේවල් හොයාගන්න එක. යන්නේ මාති විදිහට කරන්නේ කාදේ විදිහට කරන මාතෙන් ඒක වෙනස් වෙනවා ඒ විද්‍යාව. ඒ නිසා ඒ විද්‍යාවට මුලින්ම තියෙන අවිද්‍යාවමයි. බුදුදහමේ තමයි සැබෑ විද්‍යාව තියෙන්නේ. ඒ විද්‍යාවෙන් සඳහන් කරන දේ පිටුනේ කිසි විටක වෙනස් වෙන්නේ නැහැ. දැන් නවීන විද්‍යාවෙන් කියන අපි යම් යම් ප්‍රයගන දේවල් විද්‍යාවෙන් සඳහන් කරන දේවල් කලින් කල වෙනස් වෙනවා. දැන් කාලෙකදී ස්ථිර අංකුවක් තියෙයි කියලා විද්‍යාඥයන් හොයාගෙන ඉඳිනව වෙනස් වෙනවා. නමුත් පස්සේ කාලේ හොයාගෙන කිව්ව නෑ එහෙම වෙනස් එහෙම ඉස්තර නෑ ඒකත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදී අංක වලට බෙදෙනවා කියන්නේ. මේ බෙදෙන ශක්තියන් ඉස්තර දේවල් නෙමෙයි වෙනස් වෙමින් පවතින ශක්තිය කියලා දැන් සෑහෙන තියෙනවා. ඒතර කලින් කාලේ විද්‍යාවේ මතයන් වෙනස් වෙනවා නමුත් බුදුදහමේ මත එහෙම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා විද්‍යාවේ පහළ වීම නැත්තම් අවිද්‍යාවේ දුරු වීම නුවණ පහළ වීම සම්මාදිට්ඨිය ඇති කිරීම ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට බුදුදහමෙන් සඳහන් කරනවා. උදාහරණයක් හැටියට සඳහන් කරනවා හරියට පෙරදිග ආකාශයේහි ඉර පායනකොට අරුණෝදයත් එක්කම ලෝකෙට මනා වූ ආලෝකයක් ලැබෙනවා අන්ධකාරය දුර වෙනවා. දැන් බලන්න රාත්‍රී කාලයේ තනිකරම අන්ධකාර සමයක බලන්න දැන් මේ වගේ ආස්ථාක මේ ස්ථානයේ ස්වභාවය කොහොමද කියලා. නමුත් දැන් ආස්පස් වෙනස් සූර්යා පායලා සූර්යා අපට පේන්නේ නැහැ මෙතන ඉන්න කොට හැබැයි නමුත් සූර්යාගේ ආලෝකය නිසා අපට වුණුන් පේනවා. අන්න ඒ වගේ තමයි පින්තුනි ධර්මයේ තුලින් ලැබෙන මේ ආලෝකය අපේ මුළු මහත් ජීවිත තුළටම ව්‍යාප්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවන් අවස්ථාවක අන්තරීක්ෂ නිරය පිළිබඳව. අන්තරීක්ෂ නිරය පිළිබඳව. අන්තරීක්ෂ නිරය කියලා කියන්නේ පින්නතුනි සමහර ග්‍රහලෝක තියෙනවා අන්ධකාරෙම සත්‍යයන් ඉන්න ග්‍රහලෝක. දැන් විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. සමහර ග්‍රහලෝක තියෙනවා මේ ලෝකවල සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරෙමයි. ඒ සත්‍යයන් ජීවත් වෙන්නේ අන්ධකාරෙමයි. ඒ සත්‍යයන් නිහන්නේ අන්ධකාරෙමයි. එතැන්වල වසර දහස් ගණන් ඒ සත්‍යයන් ඉන්නවා. මෙවැනි අපායන් මේ ඉස්සේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ අන්තරීක්ෂ නිරය තියෙන අන්ධකාරයට වඩා ලොකු නිරයක් ලෝකේ තියෙනවා. ලොකු අන්ධකාරයක් තියෙනවා. මොකක්ද ඒ අන්ධකාරය? ඒ තමයි අවිද්‍යාව කියලා. නොදැනීම කියන එක. මොකක් නොදැනීමද? එකක් තමයි මේ සත්‍යාගයේ කර්ම චක්‍රය පිළිබඳව අවබෝධය නැතිවීම. අනිත් දේ තමයි පිනතුනි හේතුඵල ධම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දෙන අවබෝධය. අපි මේ පින්නතුනි හිතාගෙන ඉන්න ලෝකේ නේද ආස්පස්සින් වෙනස් ලෝකයක් තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා අතීතයේ තියෙයි කියලා අපට හමු වෙච්ච අය අපේ ගෙදර දොර ඔක්කොම තියෙයි කියලා අපි හිතන් ඉන්නේ. ඒ වගේම අපි හිතාගෙන ඉන්න දැන් මේ බණහල ගෙදර යනවායි කියලා. මේ දෙකම පින්නතුනි අපි හිතන් ඉන්න අවිද්‍යාව මත. මේ දෙකම නෑ මේ අතීත අනාගත කියන අන්ත දෙකම දුර වෙලා තියෙන පින්නතුනි. මේ දෙකම අන්තගාමී ස්වභාවයක්. අතීතේ එකාසකින් නිරුද්ධ වෙලා ගියා. අනිත් අතින් අනාගතේ තමයි එළිමෙලා නැහැ. උදාහරණයක් ඇරෙයි අපි කියමු යකඩ කැලි දෙකක් මෙතන තියෙනවා. යකඩ කැලි දෙකට අපි දෙක එකට එකතු කරලා සබ්ජයක් නංවනවා. සබ්ජයක් නංවලා අපි ආයි මේ යකඩ කැලි දෙක මේ උඩින් තියෙනවා. තියෙන කෙනෙක් අහනවා මේ මේ සබ්ජය තියෙද කියලා. ඈ සබ්ජය තියෙනවද? සබ්ජය නෑ නේද? සබ්ජය නෑ කිව්වොත් හරිද ඒක? ඇයි ඉතල සබ්ජයක් ඇහුනේ? මේ සබ්ජය නෑ කියලා කියන්න බෑනේ. පින්නතින අන්නේ සිද්ධාන්තයම තමයි අපි ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට යමක් දැක්කනම් ඇහුවනම් රසවින්දනම් ආග්‍රහණය කරානම් ස්පර්ශයක් ලැබුවනම් මේ හැම දෙයක් පිළිබඳව මේ ස්වභාවයමයි තියෙන්නේ. ඒ ඇතිවන අවබෝධය ඒ ඇතිවන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය එතනම නිරුද්ධ වෙනවා. නමුත් මේ නිරුද්ධ වෙච්ච දේ අර යකඩ කැලි දෙක එකට සද්ද කළා එතනම නිරුද්ධ වුණ කිසිම දෙයක් ඉතුරු නොවී නිරුද්ධ වුණා වගේ අපි යම්කිසි දෙයක් ඇහුවනම් දැක්කනම් ආග්‍රහණය කරන්න මේ ඉන්ද්‍රියන් හයගෙන් යම්කිසි දෙයක් අතීතේ ලැබුණා නම් ඒක එතනම නිරුද්ධ වුණා. ආයි පොඩ්ඩක් අතීතුරු නොවි නිරුද්ධ වුණා. ඒ වගේම අනාගතයේත් පින්නතුනි මේක ඇති වෙන්න පුළුවන්. ඒ හේතු දෙක එකතු වෙච්ච මොහොතේ ඇති වෙන්න පුළුවන් මේක. ආයි ගෙදරට ගිහිල්ලා බලනකොට ගෙදර පේනවා. මේ බඩමුඩු ටිකත් එහෙම පේනවා. නමුත් අපට හිතෙන්නේ මේක පින්නතුනි අතීතයේ මේක තිබුණා දැනුත් තියෙනවා අනාගතයේ තියෙයි කියලා. පින්නතුනි අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ තමාවෙන වර්තමානයේත් මේක ඇති වෙමින් නිරුද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ ස්ථනික දෙයක් පින්නතුනි. මෙන්න මේ ස්ථනික දේ නොදැනීම නිසා තමයි පින්නතුනි අපි මේ දුක් විඳින්නේ. මෙන්න මේ ස්තනික අතීතයෙන් හටගත්තු දේතනම නිරුද්ධ වුණා අපි හිතන්නේ නිරුද්ධ වුණේ නැහැ සාම ගෙදර ළමයිට ගින්නවා ගෙදර තියෙනවා බඩමුට්ටු දෙක තියෙනවා කියලා හිතන් ඉන්නවා. මෙන්න මේකට තමයි පින්නතුනේ සංයෝජන කියලා කියන්නේ. මේකට තමයි කෙලස් කියලා කියන්නේ. මේකට තමයි ප්‍රපංච කියලා නැත්නම් ප්‍රපංච කියලා බුදුදහමේ කියන්නේ. මෙන්න මේක තමයි දුක්ඛික කියලා කියන්නේ. අපි මේ නැති වෙච්ච නිරුද්ධ වූ දෙයක් ඇතේ කියලා හිතාගෙන අපි දුක් විඳින තිබින් කවුරු හරි කෙනෙක් මට බැන්න නම් ඒ බැනපු මොහොත සිද්ධි එහෙම මලක තියාගෙන ඉන්නවා. එතන නිරුද්ධ වෙලා යාවෙන්නේ තුනේ මේක. යම් කෙනෙක් දැක්කනම් රූපය දැකලා hina වුණා නම් එතන මේ සිද්ධාන්තය නිරුද්ධ වුණා. නමුත් අපි හිතන්නේ මේ සාමයේ පුත්තිල මාත්‍රකින් hina වෙවෙ ඉන්නවා කියලා නෑ හිතන්නේ. ඒ වගේම අනාගතේ කතා කරොත් දැන් ඒට අනිත් ඔය හම්බෙන්නේ නැහැ කියලා හිතන තැන. මෙන්න මේ පින්නතුනි මෙන්න මේ අවබෝධයේ අනිකරම වැරදි අවබෝධයක් මේක. නමුත් මේ අපි ජීවත් වෙන අය හැටියට පිළිගන්න අපි මේක කිසි විදිහකට අපි හිතන්නේ නැහැ මේක වැරදි අදහසක් කියලා. හරියට නිදාගෙන ඉන්නකොට හීනේ පේනකොට කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේ හීනයක් කියලා. හීනේ දකින්නකොට අපි හිතනවා දැන් මේ පේන හීනයක් කියලා. කිසි විදිහකට අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන මේක ඇත්තම සිද්ධියක් කියලා. හීනේ හීනයක් පාපේන කාටද? නිින්දෙන් අවදි වෙච්ච කෙනාට. අන්නේ වගේ තමයි පින්නතින් දැනුත් මේ අපි දකින්නේ හැබැලතම හිණයක්. ඒ හිණේ හැබැලතම අපි අවදි වෙන්නේ යම්කිසි මට්ටමකට අවදි වෙන්නේ අපි සක්කාය දිට්ඨිය දුරවෙච්ච අවස්ථාවේ. මේ හේතුඵල ධර්ම පිළිබඳව මූලික අවබෝධය ලැබිච්ච මොහොත තමයි යම්කිසි ප්‍රමාණයකට අපි අවදි වෙන්නේ. ඒ අවදි වීමෙන් හැබැලතම අවදිුණා වෙන්නේ ආසවක් ඥාන ලැබීමත් එක්ක. මෙන්න මේ තුලින් තමයි පින්නතින් දුක හටගන්නේ නිසා මෙන්න මේ අවබෝධය ලැබෙනවා නම් යම්කිසි තැනක. මේක අමාරු දෙයක්. මේ සඳහා විපාර පරිස්සමයක් දරන්න ඕන. ධර්ම දේශනා නිතර අහන්නට ඕන මේට අදාළ ඒවා. නිතර සතිය දිනු කරන්නට ඕන. යෝනිසෝ මනස්කාරය මතම පිහිටින්නට ඕන. පොයේ විතරක් නෙවෙයි හැම මොහොතකම තමා ඇවිදින පියවරක් පාසා මේ චින්තනය මත චින්තනය මෙහෙවන්නට ඕන කාලයක්. ඒ ප්‍රතිපලයක් හැටියට තමයි මේ අවිද්‍යාවෙන් සමන් දුරවන්නේ. මෙන්න මේ සඳහා මගේ මෙවර කරපු දහම තුලින් විද්‍යා උපත සංසෙට්ටා කියලා කියන්නේ මෙන්න මේ දැනුම මෙන්න මේ විද්‍යාව පහළ වීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා පහළ වෙන දේවල් වලින් උතුම දේ තමයි විද්‍යාව පහළ වීම. අවිද්‍යා නිපද සංවර. අවිද්‍යාව දුරු වීම තමයි උතුම්ම වැටෙන දේවල් වලින් හොඳම වැටෙන දේ තමයි අවිද්‍යාව. දැන් පොහොසත් වෙච්ච කෙනෙක් දුප්පත් වෙච්ච ගමන් අපි හිතන වැටුණා තමයි කියලා. හොඳට ඇවිදින්න පුළුවන් කෙනෙක් එක් තැන්ුණොත් ඉදනව තමයි වැටුණා තමයි කියලා. ඒ වැටීම වැටීමක් නෙමෙයි පින්නතුනේ. යම් කිසි කෙනෙකුගේ ජීවිතේ යමක් වැටුණා නම් නියම ලෙස වැටිච්ච අත්හැරිච්ච දේ තමයි අවිද්‍යාවෙන් දුරු වීම. ඒ නිසා මෙන්න මේ වැරදි ආකල්පය අපි යම් කිසි දවසක දුරු කරගත්ත නම් පින්නතුනේ අපි දුරු කරගත්තේ හුදෙක් අවිද්‍යාව විතරක් නෙවෙයි. අපි දුරු කරගත්තේ මහා බර ගොඩක් බිමින් තිබ්බා වෙනවා. දැන් අපි ලස්සනට hina වෙල හිටියට පින්නතුනේ මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ. මහා බර බාහිරින් දකින්න කෙනාට හිතෙන්නේ හරිය ලස්සනට මේ ඉන්නවයි කියලා. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනේ මේකට ලස්සන කාරණයක්. සමහර අකුසල කරපු අයගේ සමහර නිර්යන් කියන ඔහුගේ හිස වටා චක්‍රයක් කරකවෙනවා. මේ චක්‍රය කරකැවෙන නිකන් නෙවෙයි, හිස වේගයෙන්ම හිස වටේ කරකැවෙනවා. කරකැවෙන්නේ හිසේ තියෙන හැම ගලවගෙන. මේක ධර්මයේ සඳහන් වෙන කාරණයක්. බලන මියා කෑ ගහන මේක වේදනාවේ. මියාගේ ඔළුවෙන් ලේ බේරෙනවා. බලන කෙනා හිතන්නේ මේ ඈති විනා බලන කෙනාට පේන්නේ ලස්සන මාලයක් වගේ එකක් මේ හිස වටේ කරකැවෙනවා. මියාගේ ඔළුවෙන් මේ පැණි බේරෙනවා. මියාගේ හිනාවෙයි සින්දු කියනවා කියලා හිතෙනවා. බාහිරින් බලන කෙනාට. නමුත් මේ karma රූප ලැබෙච්ච දෙයක්. මහා වේදනාවකින් මියාගේ කෑ ගහනවා. බලන කෙනාට හිතෙන්නේ මෙයා මේ සතුටෙන් මේ සිනහ කරනවායි මේ සින්දු කියනවායි කියලා. අන්න ඒ වගේ තමයි වෙනුතුනි අපිට දැම්මිට අපි ලස්සනට ඉන්නවා වගේ බාහිරට පේනවා බොහෝ අයට. නමුත් හැබැයිස්ම ගතුනේ වෙනුතුනි මහා බරක් මේ අපි තියාගෙන ඉන්නේ. මේ බර අවිද්‍යාව නිසා මේ අපි තියාගෙන ඉන්න බරක්. මේ බර දිවින් කියන സമയෙ වෙනුතුනි බුදුහාමුදුර අපට බණ කිව්වේ. මේ බර දිවින් කියන സമയෙ උන්වහන්සේ සැතපුම් සියලනම් හයින් ගිහිල්ලා දවසට එක වේලක් දානේ වළඳලා දවසට පැය දෙකක් තුනක් වැනි කාලයක් ඉදේ කරගෙන දැටි දුෂ්කර සාමාජ්‍ය උන්වහන්සේ මේ ලෝකයාට ඉතාම කරුණාවෙන් ධර්ම දේශනා කළේ මෙන්න මේ මහා බර බිමින් කියන අපට. ඒ බර බිමින් තිබීමට කියන්නේ ධර්මයේ බාරහාර කියලා. බර බිමින් තිබීම කියලා. ඒ නිසා රූපාදී ස්කන්ධ පංචකයේ තමන්ගේ හැටියට මේ ග්‍රහණය කරගෙන සිටීම, මේව නිත්‍ය සපාත්ම හැටියට ග්‍රහණය කරගෙන සිටීම, මේව අතීතයේ තිබුණා අනාගතයේ අනවාසින මේ හැඟීම පිනතුනේ මහා වැරදි අවබෝධයක් නේද? නමුත් මේ වැරදි අවබෝධය කියන එක පිනතුනේ කිසි විදිහක අපට හිතෙන්නේ නැහැ කවුරුත් කිව්වොත්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය තුලින් විතරයි අපට මේ අවබෝධය ලැබෙන්නේ. ඊටාම සීමිත අවබෝධයක් තියෙන අපේ පිනතුනේ හිතන් ඉන්නේ මේ දේ සත්‍යය කියලා. අපට සීමිත අවබෝධයක් තියෙන සීමිත අවබෝධය තුලින් අපි හිතන් ඉන්නේ මේ දකින්න කෙන විතරයි ඇත්තේ කියලා. මාළු ටැංකියක ඉන්න මාළුවෙක් හිතන් ඉන්නේ ඔක්කොම ලෝකේ ඉන්න සත්තු ඒ වගේ පිනල යන සත්තුය කියලා. බිත්තරයක ඉන්න සතෙක් හිතා ඉන්නේ බිත්තරය ඇතුළේ ඉන්න වගේ අනිත් සත්තු තින්නේ කියලා. නමුත් යම්සි දවසක එතන නික්මුණා නම් වෙන ඊට වඩා වෙනත් ලෝකයක් මේ විශ්වයේ තියෙයි කියලා. අන්න ඒ වගේ තමයි අපි මෙතන මේ අවිද්‍යාව දුරු කිරීම සඳහායි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ අවිද්‍යාව දුරු කිරීම සඳහා තමයි පිළිතුරු අපේ සියලුම ශක්තියින් අපිව දැනට ඕන. අපේ සියලුම ධන පරිත්‍යාගයන් කරනවා නම් කරන්නට ඕනේ මේ සඳහායි. මේ පරිත්‍යාගයේ කළ තමයි පිළිතුරු අපේ දෙහිතියා යටෙන් මෙට හෙට රජකම ලබන්නේ කියලා රාජාභිෂේකේ ලබන්නේ කියලා ඉඳන් හිටපු සමහර අය මේ දැනුම ලබාගත්තු සමහර අය ඒ රාජාභිෂේකේ අත්හැරලා අද වෙනදාට මහනුනි. ඇතැම් විට හෙට විවාහ වෙන්න කියලා ඔක්කොම සංවිධානය කළ හිටියා මේ අවබෝධය ලැබිච්ච අද වගේ දවසකදී ඒ සියල්ලක් මත්තරලා මහනුනි සමහර අය. සමහර අය මහා මන්දිරයක් හදලා මහා මාලිගාවක් හදලා හෙට ගෘහ ප්‍රවේශන මංගල්‍ය හෙට කියන තින දවසේදී අද වෙනි දවසකදී ඒ සියල්ලක් මත්තරලා මහනෙක්යි ඉන්නවා. ඒ අර සියල්ල සමාදාන මේක වටිනා නිසා. ඊළඟට සඳහන් කරනවා සංඝෝ පවජමානාන ඇවිදින අයතුරින් පාගමනින් ඇවිදින අයතුරින් උතුම් අය තමයි සංගයා කියලා. සංගයා සංගරත්න යවිදීනේ නිකන් නෙවෙයි. සීල ස්කන්ධයක් දරාගෙන, සමාධි ස්කන්ධයක් දරාගෙන, ප්‍රඥා ස්කන්ධයක් දරාගෙන මේ යවිදින්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න කෙනාට මහා ස්පර්ධාවක් හටගන්නේ. කුසල චේතනා පහළවන්නේ. එනිසා ස්වාමීන් වහන්සේලාගේ ගමන අනිත්‍යයට ආදර්ශයක්. ස්වාමීන් වහන්සේලාගේ දර්ශනය සමනාලෙන්ට දර්ශනක් කියපාකට මංගල කාරණයක්. ඒ නිසා ඒ ආකාරයට ඇවිදිච්ච ස්වාමීන් වහන්සේලාගේ තුලින් මේ ලෝකෙට යහපතක් නැ වුණේ. ඒ වඩින ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වෙදෙන අප්‍රමාණ සත්‍යයන් සතර සුගතිගාමි වුණා. ඒ නිසා පිටතුනේ සංඝෝ පවජමානනං කියන්නේ ඇවිදින අයතුරින් සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා. බුද්ධෝ පවදකං වරෝ. ප්‍රකාශ කරන්න අතරින් කතා කරන්න වුණ අතරින් බුදුරජාණන් වහන්සේ උතුම් මේකල දේශනා කළා. බුදුහාමරණේ පිනතුනේ ධර්මයේ ඒකෝතරවල එක වචනයක් වෙන් කරන්න කියලා වචනයක් නැහැ. වැඩි කියලා දෙයක් නැහැ. වැරදිස් කියලා වචනයක් නැහැ. ලෝකයට අනර්ථකාමී කියන එක වචනයක් නැහැ. සියල්ල අපන් පිළිතුරු දෝෂය කියන මහා කරුණාවෙන් දේශනා කරපු ධහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ සාරාංශයේ ඵලපලස්ත්‍ය පුරපෝ සත්‍ය පාරමිතාවේ බලය ඒ ධර්මයේ තුල තියෙනවා. ඒ වගේම සත්‍යයන් කෙරෙහි අප්‍රමාණ කරුණාවක මිසුවෙච්ච මහා කරුණාවක් ඒ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනය උතුම් වචනේ හැටියට ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි මේ සියල්ලකින් අපි අවසානයේ බලාපොරොත්තු වන්නේ අපේ ශ්‍රද්ධාව දිනු කර ගැනීම. ශ්‍රද්ධා මූලික සත්‍ය සුසුනා ධර්මා කියලා ධර්මයේ ප්‍රකාශයක් තියෙනවා. ශ්‍රද්ධාව තමයි සියලුම ගුණධම්ම වල කුසල ධම්ම වල පදනම කියලා. ශ්‍රද්ධාවේ තථාගතස්ස බෝධීන් කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම කියන එක. බුදුරජාණන් වහන්සේ මේ වගේ දෙයක් මේ වගේ දැක්මක් මේ වගේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් දේශනා කරපු උතුමෙක් කියන එක විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව පින්නතුනේ මූලික මට්ටමේ යම්කිසි කෙනෙක් ඇති කරගත්තා නම් බුදුහාමුදුරුවෝ පිට මාත්‍රයක් ප්‍රසාද මාත්‍රයක් ඇති කරගත්තා නම් අපි දන්නවා මෙයන් අහලා තියෙනවා චත්තමානක කුමාරයා මට්ට කුණ්ඩලී වැනි අය බුදුහාමුදුරන්ගේ දර්ශන මාත්‍රයෙන් සුගතිගාමී වෙච්ච අය තාම සුගතිය සපවින්න අය සමහර තිරිසංගත සත්තු ඉන්නවා. අපි මීට කලින් දවසකදී අපි සාකච්ඡා කළ එක්තරා ගවයෙක් ගැන බුදුහාමුදුර කෙරෙහි දැකලා පැහැදිච්ච සත්තු පවා තාම සුගතිය ඉන්නවා බිනතන. ඒ තරම මහා ශ්‍රේෂ්ඨ ගුණයකින් යුක්ත මේ ශාස්ත්‍රවරේ දසිනකම දර්ශන මාත්‍රින සපේ සිටේ පහළ වෙන කුසල චේතන. ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධාව ඇති කර ගැනීම අපට ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඊළඟට පින්නතුනි ධර්මයේ සඳහන් වෙන ප්‍රධානම කාරණයක් තමයි දුක්ඛෝපනිසා ශ්‍රද්ධා කියන කාරණය. දුක්ඛෝපනිසා ශ්‍රද්ධා ශ්‍රද්ධාව සැබෑලෙසම ශ්‍රද්ධාව ඇතිවන්නේ දුක පිළිබඳව අවබෝධයෙන් එක්ක. කෙනෙකුට හිතන දුක් වින්ද නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා දුක් වින්දට ශ්‍රද්ධාව ඇතිවන්නේ නැහැ පින්නතුනි. දුක් විඳහම් ශ්‍රද්ධාව ඇති වෙනවනේ මේ ලෝකේ දුක් විඳින ඔක්කොම වෙන ශ්‍රද්ධාව තමයි වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. දුක්ඛූප නිසා ශ්‍රද්ධා කියලා කියන්නේ දුක පිළිබඳව අවබෝධයක් එක්ක ශ්‍රද්ධාවක් ඇති වෙන බුදුහාමර ගැන. දුක පිළිබඳ අවබෝධය කියලා කියන්නේ බුදුහාමර දේශනා කරපු ධර්මයක් තියෙනවා මේ දුක ඇතිවන හේතුව මොකද කියලා. මේ දුක ඇතිවන්නේ පින්නතුනි අපි යමකට ආසා කළා නම් යමක ඇත්තන් ආසාවේ ඉන්ද්‍රිය තුල යමකට බැඳුණා නම් ඒ බැඳෙන අපේ හිතෙන් යමක් අල්ලගත්තා නම් අන්න ඒ අල්ලගත්තු මොහොතේ පටන්ම පින්නතුනි ඊළඟට ඇතිවන්නේ දුක් ටිකක්. අපිට හිතෙනවා මේ වගේ සැපයි කියලා. සැපේකුත් තියෙනවා පින්නතුනි නැත්නම් නෑ. නමුත් ප්‍රඥාවතු මේ දෙයට සැපයි කියන්නේ නෑ. කුෂ්ඨයක් ඇතිවෙච්ච කෙනෙක් කුෂ්ඨය කහනකොට උඩ සැපයක් තියෙනවා. ඈ ඔව් සතුටක් තියෙනවා. නමුත් බුද්ධිමත් අය කුෂ්ඨය කහන එකට සැපයක් කියලා කියන්නේ නෑ. ඇයි? ඒ අවසානයේ මහා දුකක් දෙන්නේ. අන්න ඒ වගේ ඇතැම් එක අපි මේ දකින්න අහන කියන දේවල් වලින් අපි මේ ආග්‍රහණය කරන දේවල් අපි මේ ඉන්ද්‍රිය පංචකයෙන් ගන්න දේවල් පින්නතුන අපට යම්කිසි විදිය අල්ප සැපයක් තියෙනවා. අප්පස්සාදා කියන එක ධර්මයේ සඳහන් වෙන අල්ප ආස්වාදයක් තියෙනවා මේකෙන්. නමුත් පින්නතුන ඊට වඩා මේක බහු ආධිනව දෙයක් මේක. මේ දේවල් වෙනස් වෙනවා. ඒ දේවල් වලින් අපට වෙන වෙලා යන සිද්ධ වෙනවා. ඒ දේවල් තමයි කැමති හැටියට තියෙන්නේ නැහැ. අන්න ඒ නිසා දුක හටගන්නේ. යම් කිසි දෙයක් හැමදාම නිත්‍ය නම් හැමදාම සැපගෙන දෙනවා නම් හැමදාම තමන්ගේම කියලා තමන්ගේ වස්තගිය පවත්වා ගන්න පුළුවන් නම් දුකක් වෙන්නේ නැහැ. දුක වෙන්නේ පින්නතුනි සමා කැමති හැටියට මේක තියෙන්නේ නැහැ ඒකයි. බාහිර දේ විතරක් නේ අපේ රූපය බලන්නේ. අපි කොච්චර උත්සාහ කරනද අපේ රූපය හොඳට තියාගන්න. කොච්චර උත්සාහ කරත් බලන්න ටිකෙන් ටික වෙනස් ලෑ නැහැ ඇති. අපේ කොණ්ඩේ අත හොඳට ලස්සනට තියාගෙන උත්සාහ කරන කොච්චර ඉක්මනට වෙනස් වෙනවද මේක? අනිත් හැම දේවල් පිළිබඳ එහෙම ඇති නිතර. විශේෂයෙන් මේ ශරීරයත් එක්ක අපිට මේක හොඳට ජීවිතේ විනිවිද දකින්න පුළුවන්. හැබැයි අපිට හිතාගෙන ඉන්න මේ අවුරුදු 60 ගැත්තේ ආව ජීවිතේ ලොකු කාල පරාසයක් කියලා. මෙන්න මේ ඉඳාගෙන සිටීම තමයි අපට වැරදිලා තියෙන්නේ. මේක දිවි ලෝක වල එහෙම ගන්න ඕන නම් මේක ඉක්මනටම ගත වෙනවා. එතකොට අපිට පේනවා මේක ඉක්මනට වෙනස් වෙන හැටි. එනිසා අපි නිදු මෙන්න මේ වෙනස් වීම තුළ දුක හට ගන්නවා. මෙන්න මේක නිසා මෙන්න මේ අවබෝධයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල යම් කෙනෙක් දැක්කනම් අන්න එදාට තමයි පින්නතුනි බුදුහාමුදුරු ගැන හැබෑ ගෞරවයක් හැබෑ ශ්‍රද්ධාවක් හටගන්නේ. අනේ තමා මේ බාහිර දේවල් ඉස්තිරයි කියලා හිතලා මේ මුලාද නේද කිව්වේ? සැබෑ ලෙසම මේ ඇත්ත නේද කියන්නේ කියලා මේ දුකෙන් නිදහස් වෙන මාවත කිව්වනම්, මේ අවබෝධය අපි ලබා ගත්තනම්, එදාට පින්වත්නි අපි පස්සඟ පිළිටුවල මුළු හදවතින් බුදුහාමරට වන්දනා කරනවා. දැන් අපි නිකන් ওই වන්දනා කරන මාළභාණිය පූජා කරාට දැන් එච්චර ගෞරවයක් නෑ අපි. අපිට කවුරේ ලොකු ගාණක් දෙන උදාර කෝටියක් තියෙන අපි ආගමට එන්නේ කිව්වොත් යනවා අපි. කොච්චර බෞද්ධයන් කෙනෙක් ඉඳන් ඉතියත් යනවා අපි. සෝවාන් වෙච්ච කෙනෙක් යනවා. ඕනලා කියන්න පුළුවන්. නමුත් කිනුතුනි මෙන්න මේ අවබෝධයේ සැබැලෙසම ලබන අපි අපට යම්කිසි අවස්ථාවක සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් නම් ඒදාට පින්නතුනි අපේ ජීවිතේට හානිය කරන්න නෑ කියලා කිව්වත් අපි වෙනත් ආගමක් කරා යන්නේ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ දේවල් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඌ දන්නවා මේ අවබෝධයක් නැින ධර්මයක්. ඒ අවබෝධය කරාම ඌ යනවා මේ දර්ශනයම ඌ බැහැර වෙන්නේ නැහැ. අන්න ඒකයි සැබෑ ලෙසම යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකයි. යමක් ධර්මයේ යමෙක් ධර්මයේ දකින්නවා නම් ඒ ධර්මයේ දකින්න කෙනා මම දකින්නවා කියන. ඒ වගේම දේශනා කරන යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝමං පස්සති කියන එක. ධර්මයේ පිනතුරු නිකන් අපි මේ අහන ධර්මෙම බුදුහාමුදුරු දකින්න බෑ. බුදුහාමුදුරු දකින්න නම් පටිච්චසමුප්පාදේ නැවත මේ සිද්ධාන්තය තේරුම් ගන්නට ඕන. මේ හේතුව තියෙන කොටයි ඵලය තියෙන්නේ. හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන මේ සිද්ධාන්තය දකින්නට ඕන. දැන් අපි මේ දැන් කණින් ශබ්ද අහගෙන ඉන්නේ. මේ ශබ්දය කියන දැන් මේ කියන හඬක් තමන්ගේ කන සහ තමන්ගේ හිත කියන මේ කාරණා ටික එකතුවක් නේද? පින්නතුනේ මේ හේතු දෙක එකට තිබ්බටම මේ කාරණේ වෙන්නේ නැහැ. දැන් අපි යම් කිසි දෙයක් මේ ගොඩනැගිලා ගමු. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උළු ටිකයි වැලි ටික මේ බඩු ටිකේ මේ ගොඩනැගිලා කියලා. දැන් උදේත් මේ පින්නතුන් බණක් ඇහුනේ නේද? යතහ යංග සම්බාරෝ ගාතාවෙන් නේද කොඩි හඳු බණ කිව්වේ. ධාම වටිනා මාතෘකාවක් ඒක. දැන් මේ රතේ තියෙන මේ කාරණා ටික එකතු වුණාම කෙනෙකුට හිතෙනවා මේ කරුණ ටිකේ මේ රතේ කියලා. නමුත් මේ එහෙම අපි වැරදි හැඳින්වීමට එන්න හොඳක් නැහැ. මේ කරුණ ටික විතරක් නම් මේ රටේ වන්නේ මේ ගේ වන්නේ මේ ටික වෙන් වෙන්න තියෙන කොටක් මේකම වෙන්නවා. දැන් මේ උළු ටික, ගඩොල් ටික, සිනිඳි ටික, හුණු ටික මේ වෙන් කරෝසින් මේ ගේ වෙන්නේ නැහැ. එහෙනම් මේ ටික මේ බඩු ටික නෙවෙයි මේ ගේ කියන්නේ. මේ බඩු ටිකෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. මේ බඩු ටික මේ ද්‍රව්‍ය ටික එකතු වීමෙන් නිර්මාණය වෙච්ච දෙයක්. එතකොට මේ නිර්මාණයේ වෙච්චදී අපට තේනවා ප්‍රඥාක්තිය තේනවා මේ ප්‍රඥාක්තියට මුල් වෙච්ච සතර මහා භූත රූපය අපට තේන්නේ නැහැ. අන්න ඒකයි යථාර්ථයේ පින්නතුනි. ලෝකේ අපට යථාර්ථය පේන්නේ නැහැ. දැන් අපට පුද්ගලයේ තේන මේ බාහිරට ඉන්න. නමුත් මේ පුද්ගලයාගේ යටි යන කොටස් පහක් තියෙනවා. නොපෙනී පේනන කොටස් පහක් තියෙනවා. ඒ පහ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ. මේ පහ අපට දැනෙන්නේ තේන්නේ නැහැ. නමුත් මේ පහ එකතු වෙන තරම මේ සත්‍යය කියලා කියන්නේ. නමුත් මේ පහ එකිනෙකට වෙන්න ගත්තොතින් ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා පින්නතුනි අපි හිතාගෙන ඉන්න මේක එකටම තියෙයි කියලා. අපි ඇසෙන් රූපයක් දැක්කනම් අපි හිතාගෙන ඉන්නවා ඒක ඉස්තරම තියෙයි කියලා. අපි කලින් සම්පියක් ඇහුවනම් අපි හිතාගෙන ඉන්නේ කලින් සම්පිය අහන්නේ මේ පුද්ගලයාගෙන් හෝ මේ ද්‍රව්‍යයෙන් එන සබ්දය කියලා. නමුත් මේ හැම දෙයකම එකිනෙකට සම්බන්ධයක් තිබුණට පින්නතුනි මේ කිසිම දෙයකින් නික්මෙන එකක් නෙවෙයි. මේ කිසිම දෙයක මේ දේ අතුරු කරගෙන තියනවා. නමුත් මේ දෙයම නෙවෙයි. මෙන්න මේ කාරණය පින්නතුනි අපි යලි යලි හිතනට මෙහෙම ලස්සන උපමා චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. මේ පින්නතුනි මීට කලිනුත් අපි සඳහන් කළ තියෙන මේ සතුන් හය දෙනෙක් පිළිබඳව. වඳුරෙක්, බල්ලෙක්, එවන් කිඹුලෙක්, නාගේ කුරුල්ලෙක්. මේ ආදි වශයෙන් සත්තු හය දෙනෙක් ගැන කියනවා. මේ සත්තු හය දෙනා කැන්දරේකට තියෙනවා. ලණුවකෙන් මේ හය දෙනාගේම වලිග අරගෙන බඳිනවා. බැඳලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මේ සත්තු හය දෙනාම හය පැත්තට අදිනවා. වඳුර අදිනවා ගහකට යන්න. පස්සිය අදිනවා ආසර යන්න. බල්ල අදිනවා ගමට යන්න. සිවල අදිනවා වනයට යන්න. කිඹුල අදිනවා වතුරට යන්න. නාගයා අදිනවා උඹ සංවර්ෂයට යන්න. මෙන්න මේ වගේ පිනුත්න අපි අස්සන්න ආසාදී ඉන්ද්‍රියෙන් ගන්න අරමුණුත් මේ වගේ. එකක් නිතරම වැඩිපුර බලයෙන් එක පැත්තකට අදිමින් ඉන්නේ. දැන් මේ පිනුත්න්ගේ කන තමයි දැන් සංවේදී වෙන්නේ. දැන් කන පැත්තට දැන් අදිමින් ඉන්නේ. ඒ වගේ නම්ති අවස්ථාවක රූපයක් දැකන රූපය පැත්තට වැඩිපුර අදිනවා අනිත් එක දුර්වල වෙනවා. නිතරම පින්නතුනි මේ හය පැත්තට නාදමින් ඉන්නේ. මේ උපමාමයි බුදුහාම රකේ ජීවිතය ගැන සඳහන් කළේ. නමුත් යම් කිසි අවස්ථාවක මෙන්න මේ හය දෙනාම එක කණුවක බැඳෙති. අන්න ඒ කණුවක බැඳෙන අවස්ථාවට කියනවා සතිය කියලා, සතිය පිහිටුවා ගැනීම කියලා. අන්නේ අවස්ථාවේදී අපි එක අරමුණකට හිත ගන්නවා. එක අරමුණේ හිත මොකද්ද? නාසිකාබ්දී වා මුඛ නිමිත්තේ වා කියන ආකාරයට සතිය උපට්ඨ පෙත්වා කියන කාරණයක් ධර්මයෙන් විතර සඳහන් කරනවා. සිහිය එක තැනකට පිහිටුවා ගන්න කියලා. සිහිය කොතනද මේ නාසයේ ආශ්‍රිතව සිහිය සතිය පිහිටුවා ගන්න. දැන් සමහර අය සංගින මේ මෙතෙන්ද සතිය පිහිටුවා ගැනීම ආනාපානසති භාවනාවයි කියලා. මේක වැරදි හැඟීමක් වෙනතුනි. ආනාපානසති භාවනාව කියලා කියන්නේ මේ නාසයේ ආශ්‍රිතව සිහිය පිහිටුවා ගැනීම එක භාවනාවක් විතරයි. සම 40 කර්මස්ථානම තියෙන්නේ මේ ආශ්‍රිතව සිහිය පිහිටුවා ගැනීම. වරක් රාහුල පොඩි හාමුදුරුව ගහකට භාවනා කරමින් හිටියා. උන්වහන්සේ මේ නාසිකාග්‍රයේදී සිහිය පිහිටුවාගෙන සතිය දිනු කරගෙන හිටියේ. සරියොත් හාමුදුරුවේ සමීපයෙන් වැඩම කළා. සරියොත් හාමුදුරුව සඳහන් කරන රාහුල දැන් ඔබ සිහිය පිහිටුවාගෙන ඉන්නේ. ඔබ දැන් එහෙනම් ආනාපානසතිය කරන්න කියලා. එතකොට ඒ සිහිය පිහිටුවා ගන්න එක ඒ සිහියට රැකවරණයක් හැටියට තමයි අපි මෛත්‍රී භාවනා කරන්නේ, බුදුගුණ භාවනා කරන්නේ, ආනාපානසති භාවනා කරන්නේ, අසුභ භාවනා කරන්නේ, මරණ සතිය කරන්නේ. මේ කර්මස්ථාන 40ම තියෙන්නේ. දස අනුපති, දස අනුපස්සන, මේ ආදී වශයෙන් කියන්නේ මේ කර්මස්ථාන 40ම තියෙන්නේ පින්නතුනි මෙන්න මේ සිහිය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාරයක් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ සතුටක් ලබන්න නම් සැබෑ ලෙසම දුකෙන් නිදහස් වීමට අපේක්ෂාවක් තියෙනවා නම් ඒ යන ගමන් මගේදී පින්නතුනි පළවෙනි ආරම්භක පියවරක් තමයි මෙන්න මේ නාසය ආශ්‍රිතව තියෙන මේ සිහිය සතිය පිහිටුවා ගැනීම. ඒ සතිය පිහිටුවා ගැනීම ගැනීමයි පින්නතුනි දුකෙන් නිදහස් වීම යන ගමනේදී ආරම්භක පියවර. ඒක තවදුරටත් අපි කියනවා නම් සමත විදර්ශනා හැටියට විස්තර කරලා තියෙනවා. තොර දුක්ඛම නිසා සත්‍යහ කියලා කියන්නේ පින්නතුනි අපි සඳහන් කළා මෙන්න මේ හේතුඵල න්‍යායත් එක්ක යම් කිසි කෙනෙකුට අවබෝධයක් ලැබුණා නම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ වගේ දුකෙන් නිදහස් වීමේ මාවතක් දේශනා කරපු කෙනෙක් උත්මේ කියන එක අන්න එදාට පින්නතුනි සැබෑලෙසම අපට බුදුහාමුදුරගෙන ගෞරවයක් ඇති වෙනවා. සත්‍යහ ඥාතෝ උපසංකමති කියලා සඳහන් කරනවා. අන්න ඒ ශ්‍රද්ධාව ඇති වුණා නම් තෙරුවන වෙත මෙලඹෙනවා, බුදුහාමුදුර වෙත මෙලඹෙනවා, ධර්මයේ වෙත එළඹෙනවා, සංඝයා වෙත එළඹෙනවා. මේ තුනෙන් මේ ත්‍රිවිධ රත්නය තමයි පිළිතුරු ලෝකේ වටිනාම රුවන්, වටිනාම මැණික්. දැන් අපි ලෝකේ නොඑක් දේවල් වටිනායි කියලා සඳහන් කරගෙන ඉන්නවා. නමුත් ඒව පිනුතේ Tamanටම කරදර වෙනවා කාලෙකදී. නමුත් මෙන්න මේ අවබෝධය කරා යන ගමනේදී යම් කිසි විදියක සාමෙන් වහන්සේ කෙනෙක් ගැන ගෞරවයක් යම් කිසි කෙනෙකුට ඇති වුණා නම් දැන් අත්‍යජහාම්බු දැකලා උපදේශ පරිප්‍රාජික බණ ප්‍රසාදයක් නහටගත්තේ. මේ ප්‍රසාදය හටගත්තු ගාම උන්වහන්සේ මොකද කිව්වේ? සාමීන් ඔබතුමා ඔබ වහන්සේගේ ඉන්ද්‍රයන් හරිය ප්‍රසන්නයි, ඔබ වහන්සේ මොකක් හරි ධර්මයක් දන්නවනේ මට කියන්න කියලා. අර හාමුදුරන්ට ගෞරවය ඇතිවෙනාට පස්සේ ඊට පස්සේ ගෞරවය ඇති උනේ උන්වහන්සේගේ දර්ශනයට. ධර්මයට. ඊළඟට අහනවා අනේ මේ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රවරයා කවුද කියලා. ඊට පස්සේ උපදේශ පරිප්‍රාජකයා අර බුදුහාම රෝහයාගෙන ගියා. සමහර අය ධර්මයේ මුලින් අහනවා. සමහර අය නෝ මුලින් ධර්මය අහනවා. අහලා ඊට පස්සේ බලනවා මේ කවුද මේක දේශනා කරේ කියලා ශාස්ත්‍රවරයා හොයාගෙන. සමහරය බුදුහාමුදුරුගේ ප්‍රසාදයක් ඇති වෙනවා. අනේ මෙවැනි උත්සමයේ කොබහන්තික දර්ශනයක් ඉදේ දර්ශනය කියන්නේ කියලා කියනවා. ඊට පස්සේ අනෝ මේ දර්ශනේ පිළිපදින ශ්‍රාවකයන් ඉන්නවද? ශ්‍රාවකයන් හොයාගෙන යනවා. මෙන්න මේ තෙරුවන සමය පින්නතුනි බෞද්ධයෙකුට තියෙන උපරිම රුවන්. මෙන්න මේ පිළිමද ඇති වෙන ගෞරවයේ ප්‍රසාදයේ පින්නතුනි සද්දා බීජං කියලා සඳහන් කරනවා. මේක තමයි සියලුම ගුණධම් වලට බීජය. සියලුම ගුණයන් වපුරන්නට හේතු වන මූලික කාරණේ. සද්ධාජාත උපසංකමති, සද්ධා වැටි වෙච්ච කෙනා තෙරුවන වෙත එළඹෙනවා. උපසංකමෙත්වා කයිරු පාස්සති, එළඹෙන කෙනා ඇසුරු කරනවා. ඊට පස්සේ සෝතං ඕදහති, කන්දෙක යොමු කරන බණහන්න, ඕහිත සෝතෝ ධම්මං සුනාති, ධර්මය අහනවා. සුත්වා ධම්මං දහරේති, අහපු ධර්මය දරා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්ෂති, ඒ දරාගත් ධර්මයේ අර්ථය විමසනවා. ඊට පස්සේ ධම්ම නිග්‍රහණ සමන්ති කියන එකක් කියනවා. ධර්මයේ ස්ථාවර අවබෝධයකට පත් වෙනවා. අන්‍ය අවබෝධයට පත් වෙච්ච කෙනා පින්නතුනි යෝනිසෝමනස්කාරය මේක දැකලා ඇති තාක් කෙලෙස් වලින් දුර වෙනවා. හැකිතාක් විතර ආශාවන් එන දේවල් කියලා නම් ආශාවෙන් දුර වෙනවා. මේ තමයි අතුරු කරන දේවල් මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන දේවල් නේද කියන හැඟීම ඇති වෙනකොට පින්න තුනේ මේ කිසිම දෙයක් ගැන දැඩි ආකාරයෙන් තෘෂ්ණා දෘෂ්ටිමාන හැකර ග්‍රහණය කරගන්න යන්නේ. බලන්න පින්න තුනේ එක සුළු මොහොතකින් මරණය කියන එක සක්වර ගානක වෙන සිද්ධියක්. මේ සක්වර ගානකදී පින්න තුනේ මේ අවුරුදු 50ක 60ක සම්බන්ධය සම්පූර්ණව අවසන් වෙනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 50ක් 60ක් දිවාරය දෙක්ටි දෙහෙසල ගොඩනගාගත්තු ආරක්ෂා කරගත්තු මේ ශරීරය සමට අහිමි වෙනවා. මෙන්න මේ අවබෝධය ලබාගත්තු පිනා පින්නතුනි මේ කිසිම දෙයක් කෙරෙහි දැඩිවම ඇලෙන්නේ නැහැ. ඇලී මඩු කරගත්ත නම් පින්නතුනි අඩු කරගත්තේ වෙන දෙයක් නෙවෙයි. අනිත් පැත්තෙන් ගැටීම, අනිත් පැත්තෙන් දුක. ඒ නිසා යම් කිසි දේවල් ටිකක් සමාය ලං කරගත්ත නම් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් අල්ලගත්ත නම් අල්ලගත්තේ වෙන දෙයක් නෙවෙයි පින්නතුනි මතක තියාගන්න. අපිට ඉතින් ලස්සන බඩු ටිකක් ලස්සන ගියක් ලස්සන වාහනයක් කියලා අපි හිතන් ඉන්නේ. නමුත් අනිත් පැත්තෙන් වෙනදුන මහා මේ දුක් ගොඩක් නැල්ලගත්තේ. මේ බඩු පාන පරිහරණය කිරීම වරදක් නෙමෙයි. වරද වෙන්නේ පිරිතුණු ඒවා දැඩියම නිත්‍ය හැටියට, සුභ හැටියට, සැප හැටියට, ආත්ම හැටියට ග්‍රහණය කර ගැනීමයි වරද. කොච්චර ලස්සනට ගියත් පිටියස් ලස්සන ගේ ඉන්නක නෙමෙයි දුක. ලස්සන දූ දරුවන් හිටියට දරුවන් නෙමෙයි දුක. ලස්සන වාහනයක් තිබුණට වාහනේ නෙමෙයි දුක. ඒවා නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි හැටියට වැරදි අවබෝධයෙන් වැරදි විපල්ලාසයෙන් සිටීමයි වැරදි. අන්න ඒ විපල්ලාස දුරු කරලීම සඳහායි පින්තුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ ධර්ම දේශනා අහලා අපේ ජීවිතයේ සැබැලසම ධර්මයේ පැත්තට යොමු කරගත්තනම්, සැබැලසම ප්‍රඥා ඇති කරගත්තනම් ඒ ඇති කරගත්තු ශ්‍රද්ධාව පින්නතුනි සමන්ගේ සමස්ත ජීවිතේ පුරාම විසිරීලා යනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාගේ ශ්‍රද්ධාව ඇට ඇට මිදුළු කරා නිමිදිලා යනවායි කියලා. දැඩි වීරියක් මේත් එක්ක ඇති වෙනවායි කියලා. මෙවැනි උත්සමයක නම් මේ ලෝකෙට මේ සදාහන් පණිවිඩය දේශනා කළේ මා නිර්දේශ පිය වෙන කලින් කොහොම හරි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියන දැඩි විශ්වාසයකට දැඩි වීරියකට සමාපත් වෙනවා. ගතවන මොහොතක් පාසාම පින්නතුනේ මේ අවබෝධය ලබන තින අවස්ථාවේ අපට අහිමි වෙන්නේ. කෙනෙකුට හිතෙන්නේ නිකන් අද රැය වුණා එළිුණා කියලා. පුදෙක් පින්තුනේ දවස්සක් ගෙවුණා විතරක් නෙවෙයි. අපට මේ ගෙවෙන්නේ පින්නතුනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් බොහෝ පියපහදන් කරලා පින් දහම් කළ ලබාගත්තා වූ දින ගණනයි මේ අඩු වෙලා යන්නේ. හරියට ලොකු මුදලක් උපයාගෙන ගිහිල්ලා ලොකු වියදමක් කළ ලොකු හෝටලයක ඉන්නවා වගේ. ගතවන දිනයක් පාසාම පින්නතුනේ උපයාගත්තු මුදල අවසන් වෙනා වගේම අපි ගතවන හැම දවසක් පාසාම මේ සසර ඉතාම පින්කල ලබාගත්තු බලවත් ප්‍රාර්ථනාවකින් දැඩි පරිත්‍යාගයක් කරන ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනයට අපට අයිතිව තිබෙච්ච දින ගණනයි මේ ටිකෙන් ටික අවසන් වෙලා යන්නේ. ඒකම දැක් කරන්නේ කොහොමද? අන්නේ ඒ ගතවෙන මොහොතක් පාසාම පින්නතුනේ අපට ලෝකයේ සියල්ලක් මහිමි වුණත් අපට ගැටලුවක් නැහැ. අපට අනර්ථය අපට තියෙන අභාග්‍ය තමයි බිනතුනේ මේ ධර්මය මේ සම්බුද්ධ ශාසනය අපට අහිමි වීම. ඒ නිසා තමයි ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගනිද්දී, රැකි රක්ෂා කරන කෙනෙක් නම් රැකි රක්ෂා කරද්දී, දූ දරුවෝ හදන කෙනෙක් නම් ඒ දරුවන් පෝෂණය කරද්දීම පිනතුනේ මේ ධර්මයේ මෙත වඩා වඩාත්ම අපි නැඹුරු වෙන්නට ඕන. වඩා වඩාත්ම බුදුහාඳුරු කෙරේ ගෞරවය ශ්‍රද්ධාව අපි පිටුවා ගන්නට ඕන. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම රාත්‍රියේ නිින්දට යනකම්ම තමන්ගේ නිවස හරියට පන්සලක් වගේ බුදුහාමුදුරු කෙරෙහි ගෞරවය දක්වන, ඒ වගේම ධර්මයේ කෙරෙහි ගෞරව දක්වන, ස්වාමීන් වහන්සේලා කෙරෙහි හදවතින්ම ගෞරව කරන කිසිවිලි සහිත හැඟීම් සහිත පිරිසක් තමන්ගේ නිවසේ නිර්මාණය කරගන්න. ඒ වගේම තමන්ගේ නිවසේ සඳහා වූ වැඩ පිළිවෙලක් උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම උදෑසන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තිබීම, ඒ වගේම බුදුහාමුදුරන්ට ඊළඟට ආදී පූජා ක්‍රමයේ ශක්ති ප්‍රමාණය තමන් ඉෂ්ට කරන්න, ඒව පිළිතුරු සමන්ගේ හදවතේ ශ්‍රද්ධාව වර්ධනය වීමට හේතුවක්. එක පැත්තකින් සමන්ට සසර සුගතිගාමි වෙලා දුගතිගාමි භාවයෙන් මිදෙන්නට සමන්ට ලොකු රැකවරණයක් ඒක. අනිත් පැත්තෙන් සමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන හේතුවක්. අනිත් පැත්තෙන් සමන්ට නිරෝගී වන්නට හේතුවක්. අනිත් පැත්තෙන් සමන්ට ලැබෙන දරුවන් ආදී ඥාතීන් හොඳ අය වෙන්නට හේතුවක්. අනිත් පැත්තෙන් සමන්ට එන අපලෝපාදර දුරු වෙන්නට, ලෙඩ දුක් අඩු වෙන්නට හේතුවක් මේක. එනිසා මේ සියලුම වාසි ටික අපි ධර්මයේ නාමයෙන් ලබාගෙන ධර්මයේ රැකවරණය අපි ලබා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. මේ ධර්ම සාකච්ඡාට සමගාමීව තාත්පත්නි කීපයක් අහලා තියෙනවා. බුද්ධ පූජා තැබීම ගැන අහන්නේ. උදේ බුද්ධ පූජා තැබීමට නියමිත වේලා වාගේ මේ අහන්නේ. බුද්ධ පූජා කියනකදී අපි බොහෝ විට බුදුහාමරන්ට දානය පූජා කරනවා. නම් අපි තවල් 12න් ඉස්සෙල්ලා තමයි පූජා කරන්නේ. තවල් 12න් ඉස්සෙල්ලා තමයි කැමති වෙලාවක තියන උදේට තවල්ට කියලා ගැටලුවක් නැහැ. උදේ ඇතමිට 9ට නම් තමයි ගෙදර කැමගෙන සූදානම් කරන 9ට තියන්න. මේක උදෑසන දානෙද තවල් දානෙද කියන හැඟීම ඕනේ නැහැ. තමයි බුද්ධ පූජාවක් කියන හැඟීමෙන් තිබ්බාම හරි කවුරුතවරයි. දවල් 12ට ඉස්සෙල්ලා. උදෑසනම තියනවා නම් උදෑසන දානෙ කියලා හිතනවා පූජා කරන්න ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ චරිතය තමයි පිළිබඳුනේ බුදුහාමර ඒකපත්තික කියලා කියන්නේ එක වේලක් විතරක් බලනම පාස්තුරේ. බුදුහාමර විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් බොහෝ දෙනාම තියෙන හැබැයි උදෑසනට ගිලම්පස්සක් වළඳලා තියෙනවා. ඒ ගිලම්පස්ස දානයක් හැටියටම සඳහන් කළේ නැහැ බොහෝ විට කැඳක් ආදී දෙයක් තමයි වළඳලා තියෙන්නේ. ඒ නිසා තමයි දවල් 12න් ඉස්සෙල්ලා දානය කියලා ඉතලා පූජා කරන එක ගැටලුවක් නැහැ. ගිලම්පස්ස ස්ථාපනය කියන වේලාවක් නැහැ. තමයි සූදානම් කරපු වෙච්චේනාක දවසේ වන් වෙලාවේ ගිලම්පස්ස ටිකක් තියන්න. ඉතින් ගැටලුවක් නැහැ. මේ තියෙන දේ පිළිදෙන බුදුහාමර වළඳන නැද්ද කියන එක නේද කියන්නේ. බුදුහාමරේ කිසිම දෙයක් වළඳන්නේ නැහැ. බුදුහාමර දැන් පිරණ පාළි වෙන්නේ. බුදුහාමර පිරණ පාළි දැන් අවුරුදු 2500කට පිටුව ගිහිල්ලා. මේකෙන් කරන්නේ අපේ හදවතේ ශ්‍රද්ධාව වැඩි වීමයි වෙන්නේ. බුදුහාමර කියන එක බුදු ගුණයක් හරි Taman විතර නැහැ නේද මෙයා තිබීමත් එක්ක. ඒ නිසා මේ තියෙන එකෙන් බුදුහාමරණන් සිත්තියටම වාසියක් නැහැ. බුදුහාමරණේ වාසිය මේ වාසිය අපට යකේ තියෙන ඇයි. යම් කෙනෙකුට වඳිනවා නම් වැණුම් ලබන කෙනාට කිසි වාසියක් නැහැ. වාසිය තියෙන කාටද? වඳින කෙනාට වඳින කෙනාගේ හදවත පිරිසිදු වෙනවා. දැන් අපි හිතන්නේ වැඳ කෙනා එයා හොඳ නැහැ ඒ නිසා මම වඳින්නේ නැහැ කියලා. අපි හිතන්නේ මේ වැඳුම් ලබන කෙනාට මේක ප්‍රයෝජනෙයි කියලා. වඳින ලබන කෙනාට වැඳන්නේ නැහැ ඒක. වඳින පුජ්‍යලයායි. පිනතුනි මේකෙන් සමන්ගේ හිත පහදවාගෙන එයාට මේ කුසල වෙන්නේ. එන සාබුද්ධ පූජා තිබේ මේ ප්‍රතිලාභේ බුදු හාමුදුරනේ නෙවෙයි ඒ කියන ශ්‍රාවකයාට. ස්වාමියාගේ කාරණා මම හිතන්නේ එච්චරම අපිට ගැටලුව නෙවෙයි අපි ධර්මයෙන් දන්නේ නැහැ හැටියට අපිට මේවා සාමාන්‍ය විදිහට निराකරණය කරගන්න පුළුවන් ප්‍රශ්න. හොඳයි අපි ඒවා නියමිත වේලාවකට කියනක හොඳයි ඒක සමාපුරුදු වෙලින් ඉන්න ලාරතරම් හැබැයි මේක එකක් කියනවා නියමිත වේලාවට කියන්නේ බැරි වුණා කියලා මේක ගැටලුවක් නැහැ. දැන් ඊයේ බුද්ධ පූජා උදේ 4:00 පාදා 4:00 කියන්නේ වෙයි 6:00 තිබ්බ කියලා සමහර අය කලකිරෙනවා. එහෙම ගැටලුවක් නැහැ බුදුහාමර මහා කාරුණික උත්සමේ. මේ බුදුහාමර කියන්නේ අපිට භක්තියක් නෙවෙයි දින අපිට තියෙන ශ්‍රද්ධාව. භක්තිය තියෙන දේවාගම් වල බය පදනම් කරගෙන ඒ නිසා දැන් වාහනයක් ගත්ත ගමන් අපි යන්නේ නේද? හතර ගමන වෙන සමහර අය ඒ භක්තියට යන්නේ. ශ්‍රද්ධාවට නේ යන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවයි භක්තිය දෙකම. ශ්‍රද්ධාව නිතරම කරුණ අවබෝධ කිරීමත් එක්ක ගෞරවයත් එක්ක යන දෙයක්. භක්තිය කියන එක බිය පදනම් කරගත් දෙයක්. ඒ නිසා ශ්‍රද්ධාවේ යොස්සේ අපි බුද්ධ පූජා වාදිය තියන්නේ. ඒ කියන්නේ බුදුහාමරගේ බය නෙවෙයි. උන්වහන්සේගේ ගුණයන් කරන ගුණ පූජාවක් ඇදෙට අපේ හිතට පිළිතරක් ඇදෙන මේ වෙලෙදි චිත්ත දියුණු කර ගැනීම අලංකාර කර ගැනීම කරුණු කියලා. මේකට තමයි පුණ්‍ය කර්ම කියලා අපි කියන්නේ. එනිසායි වාක්‍ය උචිත විදිහට කියමු අපේ හිතේ වඩවඩාත් කුසල ධම් දියුණු කරගනිමු. ශ්‍රද්ධාව දියුණු කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයම අපේ ජීවිතයේ පල නෙලා ගන්නට අපි උත්සාහවන්ත කටයුතු කරමු. එසේ කිරීමට සර්වන් සරණින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසරි සම්පත් සැලසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැම දෙනාමත් අපේ රටේ දයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙස්වා කියන සතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. අද මේ පින්කමේ දායකත්වය සඳහා අපි ගුණවර්ධන මහත්මිය ප්‍රධාන පවුලේ හැමදෙනාම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එමිය ගිය ගෙස්ටින් අපේ ගුණවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට. ඒ වගේම සමරසිංහ මහත්මයා, ඒ පියාණන් වහන්සේ, බාප්පා ඇතුළු වෙන අපි හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එනම් සඳහන් කළ ගෙස්ටින් අපේ ගුණවර්ධන මහත්මයා, ඒ වගේම DH සමරසිංහ, DJ සමරසිංහ ඇතුළු එමියගේ ඥාතින් හැමදෙනාටම ඔබ අප නමින් මියගොස් පින් බලාපොරොත්තු වෙන සිටින ඥාතීන් උත්මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතුමෙන් නැවතත් අපි ඥාතින සිංහන් මොදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. කරත් කරගත් සියලු කුලධර්මයන්ගේ බලයෙන් මේ හැම දෙනාගේමත් මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පන්නල වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව සුමෝ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා හොන්තු සංවේපිපානිනෝ දුකින් කෙලෙන සත්න් දුකින් නිසිත්වා බියෙන් පෙලෙන සත්න් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත්න් සොම්නස් වෙත්වා නිසින් මේ හැම සත්න් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.